සම්පූරිතා පමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කෙල කෙලෙස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්ත්වා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුම්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායිනීති සදහවත් වාසනාවන්ත පින්තුනි නෙවාඩා බෞද්ධ විහාරස්ථානයේහි වස් කාලයේ සිදු කෙරෙන පින්කම් මාලා විදියට අද දින මේ උදෑසන සිල් සමාදන් වෙච්ච පින්තුන් මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හම්බන් දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට කෘතඥ වෙන්නට ඕන අපට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මේ කටයුතු මැනවින් සංවිධානය කිරීම පිළිබඳව ඒ වගේම මේ පින්කමට සහභාගී වෙච්ච මේ කුඩා දරුවන් ඇතුළු හැම දෙනාටම අප ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ කටයුතු ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතේ ඉතාම වැදගත් භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අප සැතර බොහෝ කාලයක් කළා වූ පින්කම්වල ඉෂ්ට විපාක ලැබෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. අන්න එහෙම ධර්මය ලැබෙන අවස්ථාවේදී අපි උපරිම ලෙස අපේ අවධානය යොමු කරගෙන සිහිය නුවණ වැඩෙන විදිහට අපි ඒ කාලය ගත කරන්නට ඕන. ඉතින් එහෙම වුණොත් තමයි සැබවින්ම ඒ දහමෙන් අපට නියමිත ප්‍රතිඵල ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම සලකන්නේ විමුක්ත ආයතනයක් කියලා. කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක්. ධර්ම ශ්‍රවණය කිරීමම ධර්මයේ පුහුණු කරන අවස්ථාවක්. අපේ හිත පිරිසුදු කරන අවස්ථාවක්. සමස්ත බුදුදහම යොමු වෙලා තියෙන හිත පිරිසුදු කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. අනිත් හිත පිරිසුදු කරන වැඩපිළිවෙලේදී ප්‍රධාන වශයෙන් අපට කාරණා දෙකයි කරන්න තියෙන්නේ. එකක් තමයි මෛත්‍රී භාවනා වැඩි වීම, අනිත් එක සතිපට්ඨානයි. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් විවිධ ආකාරයෙන් ධර්ම දේශනා කළා. සූත්‍ර 10ක් ගණන් දේශනා කළා තියෙනවා. ඒ සියල්ල කිගෙම අවසාන ඉලක්කය තමයි සතිත්ත පරියෝදපන කියපු කාරණය. තමගේ හිත සංවර කර ගැනීම, දමනය කර ගැනීම, හිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම. අනෙහිදී ධර්ම ශ්‍රවණය ප්‍රධානතම කාරණයක් වෙනවා. එනිසා අද දින පුරාම ඔබට යම්කිසි කෙනෙක් ඇස් දෙකට පේනවා නම්, යම්කිසි කෙනෙක්ගේ හඬක් ඔබට ඇසෙනවා නම්, යම්කිසි කෙනෙක් ඔබට මතක් වෙනවා නම්, ඒ මතක් වෙන හැම කෙනෙක්ම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියන හැඟීමෙන් ඉන්න. ඊළඟ කාරණය තමයි ඔබේ හිත ගැන නිතර සිහින් ඉන්න. හිතේ මේ වෙලාවේ මොකද තියෙන අදහස? යමක් ගැන දැඩි ආසාවක්ද? නැත්නම් පරිත්‍යාග සීලියක්ද? කෙනෙක් ගැන අමනාපයක්ද? මෛත්‍රියක්ද තියෙන්නේ? ඔබ ප්‍රඥාවෙන් දෙන්නේ නැත්නම් අවිද්‍යාවෙන් දින්නේ. ඒ වගේම ඔබේ හිත බාහ්‍ය රූපෙ මිදිලද තියෙන්නේ, බාහ්‍ය රූපය තුළ හිත බැසගෙනද තියෙන්නේ? මෙන්න මේක හොඳ අවධානයෙන් ඉන්න. මෙච්චරයි පිනුතුනේ කරන්න තියෙන්නේ. අද දවසෙත් මෙච්චරයි කරන්න තියෙන්නේ. ගිහිලා කරන්න තියෙත් මේකයි. නිවන් දකින්නකම මේක කරන්න තියෙන්නේ. එක අතකින් මෛත්‍රී වැඩීම, අනිත් අතින් සතිපට්ඨානෙ දිනු කිරීම. ධර්මශ්‍රවණය කළ යෝරුණාට පස්සේ බොහෝ දිනක අහන ප්‍රශ්නයක් තියෙනවා. ධර්ම දේශනා හොඳට තේරුණා. මේක පුහුණු කරන්න මොකද කරන්න ඕනේ? කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. ධර්ම දේශනා පුරාම සඳහන් කරේත් මේ පුහුණු කරන දෙයමයි. හැබැයි ධර්ම ශ්‍රවණය කළ යෝරුණාට පස්සේ අහන කොතනින්ද පටන් ගන්න කියලා. ඔබ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ඔබ පටන් ගන්න තියෙන්නේ. පටන් ගන්න තියෙන ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කරන මොහොතේ ඉඳන්ම තමයි ධර්ම මාර්ගය ආරම්භ වෙන්නේ. එතන ඉඳන්ම අපි ඉදිරියට යනවා. හැබැයි නිකන් ඇහිමක් නෙවෙයි. අට්ඨේකත්වා, මානසිකත්වා, ඕහිත සෝතෝ ධම්මං සුණාති කියලා සඳහන් කරන හොඳට අවධානෙන් දේශවන් යොමු කරගෙන සිහියෙන් නොනින් ඒ දේ අහන්නට ඕන. ඒ වගේම පින්නතුනේ ධර්මය කියලා කියන්නේ සතුටින් ඉන්න ක්‍රමය. අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙයි. ඒ සතුට බලාපොරොත්තු වෙන කරන දේවල් වල ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි යම් කිසි දෙයක් කළා ඉවර වෙලා සතුට වෙන එක. අනිත් දේ තමයි යමක් කරාදී සතුට වීම. ඔබ ජීවිතේ කරන බොහෝ දේවල් වල සතුට තියෙන කොහොමද? ඒ දේ කළ ඉවරවඩ පස්සේ. දැන් පුතා ඉස්කෝලේ යවනවා. පුතා ඉස්කෝලේ ගිහින් ඉවරවඩ පස්සේ සතුට නැහැ කියලා හිතන්නේ නේ. ඊට පස්සේ නම් විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ සතුට කියලා. ඊට පස්සේ එදන විශ්වවිද්‍යාලේ ගිහින් ඉවරවඩ පස්සේ කියලා. ඊට පස්සේ හිතන රැකියාව ගත්තට පස්සේ කියලා. ඊට පස්සේ හිතන විවාහ වුණාට පස්සේ කියලා. බලනකොට දරුවෝ ගෙදරවත් නැහැ. එතකොට අපි ජීවිතේ හැමදාම කලේ සතුට කියන එක ජීවිතේ අනාගතයේ දවසක තියෙන දැන් මේ වැඩ ටික කරලා ඉවර වුණාට පස්සේ සතුට තියෙන කියලා හිතන්නේ. ඒ නිසා තමයි අපිට කරන්න වැඩේ ගැන ලොකු ඉක්මනක් තියෙන, කලබලයක් තියෙන. මේක ඉක්මනට කළ ඉවර වුණාට පස්සේ සතුට තියනවා කියලා. හැබැයි වෙනුදුනේ සතුට එහෙම බලාපොරොත්තු වෙන සතුට කවදාවත් ජීවිතේ ඉන්නේ නැහැ. අපි කියන අර බාලගිරි දෝෂය කියලා. අද නෙවෙයි හෙට කියලා. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවසේ පිනොදින කවදාවත් එන්නේ නැහැ. අපි ජීවිතේ කරන දේවල් ලක්ෂණ ඒක. ඒ දේ කළේ ඉවුනාට පස්සේ තමයි අපි හිතන්නේ සතුට තියේ කියලා. නමුත් ධර්මයේ කොහොමද? ධර්මයේ ලක්ෂණේ තමයි මේ මොහොතේ සතුට තියෙන වැඩේ කරද්දී. මෙන්න වෙනස පිනොදින. ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන මොහොතේ තමයි සන්තෝෂය තියෙන්නේ. දන් දෙනවා නම් දන් දෙන මොහොතේ සතුට තියෙන්නේ. සීල රකින්නවා නම් සීල රකින්න මොහොතේ සතුට තියෙන්නේ. මෛත්‍රී භාවනා වඩනවා නම් වඩන මොහොතේ සන්තෝෂය තියෙන්නේ. සතිපට්ඨානෙ වඩනවා නම් වඩන මොහොතේ සතුට තියෙන්නේ. බලන්න වෙනතන වෙනස. ඒ වෙනස ගැන කියනකොටම බලන්න ඔබේ මුහුණේ තියෙන ප්‍රසන්න භාවය බලන්න පොඩ්ඩක්. ඔබ අනිත් දේවල් ගැන හිතනකොට කොහමද ඔබට ලොකු බර ඔළුවට. දැන් මේ වැඩ ටික කළා ඉවරලා බිමින් තිබ්බට පස්සේ තමයි සතුට තියෙන්නේ. වැඩ දෙයක් තමා ගෙදර ලොකු දානයක් දෙන්න අදහසින් හිටියත් මහ ලොකු බරක් ඔළුවේ තියාගෙන වගේ ඉන්නේ නේ. දාන දියර වුණාට පස්සේ අනේ දැන් නම් හරි. දැන් හරි. අම්මගේ දානේ දුන්නා. තාත්තගේ දානේ දුන්නා. දැන් තුන් මාස දානේ හරි. නමුත් පින්තුනි සැබෑලෙසම ධර්මය කියන්නේ මොකද්ද? මේ මොහොතේ සතුට තියෙන්නේ. ඒ වැඩේ කරද්දී සතුට තියෙන්නේ. හැබැයි ඒකේ නියම සතුට තියෙන එක අවබෝධයෙන් කරවතින්. හරියට අපි අපේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. අපිට තියෙන වටිනාම දේ අපේ හිත. මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ඨ මනෝමය. මනස තමයි හැම දෙයකම මුල, හැම දෙයකම ශ්‍රේෂ්ඨය. අපි දුක් විඳිනවාද සැප විඳිනවාද කියන එක තීරණයවන්නේ අපේ හිත. අපේ හිත පිරිසිදුව තියනවා නම් අපි සතුටින් ඉන්නේ. අපේ හිත පරිත්‍යාගශීලීත්වයෙන්, මෛත්‍රියෙන්, සතිමත්ව නුවණින් අපි ඉන්නවා නම් සතුටේ මොහොතම තියෙනවා. අපේ හිත යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් නම්, සැකයක් නම් අවිද්‍යාව නම් යමගෙන් දැඩි ආශාවක් නම් රාගයක් නම් අපි කරන දේවල් වලින් ඇත්තටම නියම සතුටක් ලැබෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා අපට අපේ ජීවිතේ ලැබෙච්ච වටිනාම දේ සිත අන්න ඒ හිත අපි ලස්සනට තියාගන්නට ඕන. ඒ හිත ලස්සනට තියාගත්තු පමණට අපි කතා කරන වචන ලස්සනයි, අපේ හැසිරීම හොඳයි, අපේ සිතුවිලි හොඳයි, ඒකට ලැබෙන ප්‍රතිඵල යහපත්, ඒකට ලැබෙන සුභ ප්‍රතිඵල, සැප ප්‍රතිඵල. මෙන්න මේක තමයි ධර්මමාර්ගයේ ආරම්භ ඉඳන් අපි කල්පනා කර යුතු කාරණේ. අනේ ධර්මමාර්ගය යන්නට අපට ලැබිච්ච හොඳම කාලයක් මේ සම්බුද්ධෝත්පාද කාලය. මේකට කනෙක්ෂන් සම්පත්තිය කියනවා. ඇතැම් කාලවල තියෙනවා ධර්මයේ හැසිරෙන්න බැරි කාලවල. ඇතැම් විට ධර්මයේ ලෝකෙ තිබුණත් අපි ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශයක නම් ජීවත් වෙන්නේ. අපිට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවක් නැහැ. ඇතැමිට ධර්මයේ අහන වටා පිටාවක හිටියත් උපතින්ම දැඩි මිත්‍යා දෘෂ්ටික පවුලක නම් ඉපදෙලා ඉන්නේ. අපිට ඒ දහමහනට එන්න පරිසරයක් දෙන්නේ නැහැ. ඇතැමිට කල්යාණ මිත්‍රයන් වෙතින් මේක අසා නොදක හිටියනම් ඇතැමිට බණ අහන මාළිග හිටියත් එකෙන් ප්‍රයෝජනයක් අපිට ලැබෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණය කරන පරිසරයක හිටියත් අපේ කන් දෙක නොහැසෙනවා නම් අපි මන්දබුද්ධික නම් ඒත් අපිට දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ධර්ම ශ්‍රවණේ කාලෙක හිටියත් අපේ බොහෝ දීර්ඝාෂ්ක තියෙන බ්‍රහ්ම ලෝකවල අරූපාවචර බ්‍රහ්ම ලෝක, ඒ වගේම අසංජ සත්‍ය වැනි භවයන්හි බ්‍රහ්ම ලෝකවල ඉපදෙලා හිටියොතින් ඒත් අපිට දහමෙන් ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි හොඳ නුවණින් හොඳ ප්‍රඥාවන්ත ඉපදෙලා හිටියත් අබුද්ධෝත්පාද කාලයක් නම් අන්න ඒ කාලෙත් අපිට දහමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. දහමක් ලැබෙන්නේ නැහැ ජීවිතේ. පින්නතුනි මෙන්න මේ ඔක්කොම වගේම වෙන්නේච්ච අවස්ථාවට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න පුණ්‍යවන්ත මොහොත. අනේ මොහොත වත්වත් ලැබලා තියෙන පින්නතුනි. ඒ මොහොත ජීවිතේ කිසිඳු කාරණයක් නිසා මගේ හැරගන්න එපා. අනේ අවස්ථාව කිසියම් කෙනෙක් ලැබුවා නම් ඒ කෙනා අබුද්ධෝත්පාද කාලයක සක්විති රජ කෙනෙක් වෙනවට වඩා අබුද්ධෝත්පාද කාලයක සක්විති රජ කෙනෙක් වෙනවට වඩා බුද්ධෝත්පාද කාලයක හොඳ නුවණක් ඇතුවනම් ඉපදෙලා ඉන්නේ. මන්ද බුද්ධි ගුණත් නම් කරන්න බෑ. හොඳ බුද්ධියක් ඇතුව දැන් මේ බණහන මේ පිළිතුන වගේ හොඳ බුද්ධියක් ඇතුව ඉපදෙලා නම් ඉන්නේ ඒ කෙනා මුළු ජීවිත කාලයම අවුරුදු 100ක් අත් දෙකත් පාද දෙකත් නැතුව හිටියත් ඒ කෙනාගේ ජීවිතේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා කියන්නේ. යාට උපතින්ම අත් දෙකක් නැහැ, කකුල් දෙකක් නැහැ. යා අවුරුදු 100ක්ම ජීවත් වෙනවා. නමුත් යාට හොඳට බුද්ධියක් තියෙනවා. අන්න ඒ කෙනාගේ ජීවිතයත් ඉතාම භාග්‍ය සම්පන්න ජීවිතයක්. අබුද්ධෝත්පාද කාලයක බුදුබණ නොඇසෙන කාලයක සක්විති රජ කෙනෙක් වෙනවට වඩා. එහෙනම් ඔබට ඔබේ ජීවිතේ කොච්චර වටිනවද කියලා ඔබට හිතාගන්න පුළුවන් නේ. අපිට අත් දෙක පාද දෙක අපේ කාගෙත් තියෙනවා නේ. එතකොට පින්නතුනි අනිත් කරදර බාධක ගැන අපට හිතනවද යන්නේ. ඒ නිසා කොන්ද රිදෙනවා, අතපය රිදෙනවා, විභාගයක් පාසුනේ නැහැ, දරුවන්ගේ ප්‍රශ්න, රැකියාවේ දවස්වල නැහැ. මේ කිසිඳු දෙයක් පින්නතුනි අපට ප්‍රශ්න නෙවෙයි ජීවිතේ. අරතරම් මහා වැසණයකුත් යන ප්‍රශ්නයක් නොවනවා නම් ධර්මයේ තියෙන කාලයක ධර්මයේ ලැබිච්ච මොහොතේ පින්නතුනි අනිත් සියලුම අභියෝග අපට ජයග්‍රහණය කරන්න පුළුවන්. අන්නේ අවස්ථාව කිසිදු කාරණයක් නිසා ඔබේ දරුව නිසාවත්, ඥාති නිසාවත්, ඔබේ රැකියාව නිසාවත්, ලෙඩ දුකක් නිසාවත්, ඒ කිසිදු දෙයක් නිසා පිනතුනි මේ ධර්මය, මේ සම්බුද්ධෝත්පාද කාලය මේ තෙරුවන හිමි කරගන්න දෙපා. එයි හේතුව අපි මේක ලබන සත හුඟා පින් කළා තියෙනවා, හුඟා ප්‍රාර්ථනා කළා තියෙනවා. බොහෝ කාලයක් වෙහෙස මහන්සියලා ලැබු වාස්තාවක් තමයි බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ. ඒ නිසා වෙනත් කෙනෙක්ගේ හේතුවක් නිසා අපි කිසි විටකත් මෙන්න මේ අවස්ථාව ජීවිතේ මගේ හැරගන්න එපා. මගේ හැරගත්තොත් අපට බොහෝ කාලයක් ඒ ගැන හිතලා පසුතැවෙන සිදු වෙනවා. අනේ නිසා ඒ සද්ධර්මයේ ඔබේ ජීවිතේ ලැබෙන අවස්ථාව, ඒ සද්ධර්මයේ ඉහළම පුහුණුව කියලා කියන්නේ මොකද්ද? එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කිරීම. තවත් දිනු කළ බැලුවොතින් එක පැත්තකින් පරිත්‍යාග සීලයේ දානය දිනු කිරීම. දන් දෙන අවස්ථায় ලොකු සතුටක් තියෙනවා. එනිසා සඳහන් කළේ පීති මුදාරං විඳති දාතා කියලා. දන් දෙන තැනැත්තා ලොකු සතුටක් විඳිනවා කියලා. ඔබ යම් කෙනෙක් අනිත් කෙනාට දෙනවා නම් ඒ දෙන මොහොත පරිත්‍යාග සීලයේ තනන් දෙන්නේ අත්හැරීම අදහස් නැදෙන හිතට ලොකු සතුටක් තියෙනවා. බලන්න අසරණ ළමයෙකුට සපතු දෙකක් නැති ළමයෙකුට ඔබ සපතු දෙකක් අරන් දෙන බලන්න. ඔබේ දරුවට ඔබේ ජීවිත කාලේ සපතු කොටන් කීයක් අරන් දෙලද? සපතු කොටන් 10ක් 25ක් 100ක් තරම් දෙලා ඇතිනේ. හැබැයි ඔබට ඒ ගැන හිතනකොට සතුටක් ඇති වෙනවද? දරුවට ගානකුත් නැහැ, ඔබට ගානකුත් නැහැ ඒක. හැබැයි බලන්න ඔබ ජීවිතේ එක දවසකදී තාම දුප්පත් ළමයෙකුට සපතු කොටමක් ඔබ අරන් දෙනවා කියලා බලන්න. ඒක ඒ ළමයට ජීවිත කාලෙම මතකයි, ඔබට හැම මොහොතෙම අරක මතක් වෙනවා. පින්කමක වෙනස පිනුද මෙන්න මේක. මෙන්න මේකයි කියන්නේ හරියට ගිනිගෙන දැවෙන ගේකෙන් කුමන හෝ දෙයක් එළියට ගත්තා වගේ කියලා. අපේ ජීවිතය මහලු වීම, ලෙඩ වීම, මරණය කියන මෙන්න මේ ගිනි වලින් නිතර දැවෙමින් තියෙනවා. අන්න එහෙම ජීවිතයෙන් පරිත්‍යාග සීලයේ වශයෙන් කිසියම් දෙයක් අයින් කළා නම් අන්නේ අයින් කළ මොහොතෙහි ඒ ගැන ඒ දේ ගැන පස්සේ හිතලා සතුට වෙන පුළුවන්. මෙන්න මේකයි දානේ තියෙන වෙනස. සතුට දන් දෙන මොහොතේ මේ සතුට ඇති වෙනවා. ඔබේ ගෙදර බලන සාංගික දානයක් පූජා කරන අවස්ථාවක් කියලා. ඔබ ගෙදර කොච්චරයකට සූදානම් වෙනවද? කොච්චර යහළ මිත්‍ර ආදීන්ට කියනවද? ගෙදර පිරිසුදු කළා, ලස්සනට ඇතිරි දාලා, ඔබත් ලස්සන සුදෙන් ඇඳගෙන එදාට ඔබේ ගෙදර එන අයට වෙනසක් නැහැ. පිටින්දල කෙනෙක් ආවත් ගෙදර හැමතැනම ඇවිදිනවා. ඕන දෙයක් බඩමුට්ටු අතර ගන්න, ඕන කෑමක් කනවා එදාට. ඔබට තමන්ගේ පිටේ කියලා එදාට වෙනසක් නැහැ. දාන ගෙදර දවසේදී. හැබැයි ඊට පස්සේ නේද නම් එහෙම බෑ එන්න. දාන දවසෙන් පස්සේ නම් පස්සේ දවසේ ගෙදරට ඇතුළෙන්නවත් බෑ කාටවත්. එහෙම ඕන ඕන තැන් වල ඇවිදින්න බෑ. හැබැයි බලන්න ඔබේ ගෙදර දාන ගෙදර දවසේ බලන්න ඕන කෙනෙක් ඕන කාමරයකට යනවා, ඕන බඩමුට්ටුවක් අල්ලනවා, ඕන දෙයක් හැමක් කරනවා. බලන්න එදා ඔබේ හිතේ හිතේ තියෙන සතුට බලන්න. ඒ එන අයටත් බලන්න කොච්චර සතුටක්ද කියලා. දාහනේ වෙනස වෙන මේක. සිල්වන්ත ජීවිතය බලන්න. ඔබ ජීවිතේ සතුන් මරන්නේ නැහැ කියලා ඒ එක කාරණයක් බලන්න. ඔබට හිතන කොච්චර සතුටක්ද ඒක. ඔබ සොරකම් කරන්නේ නැහැ කියලා හිතනවා නම්, මං කාටවත් දැන් මං හොරකම් කරන්නේ නැහැ කියලා, මං හොරකම් කළේ නැහැ කියලා හිතනවා නම් සතුටක් ඒක. ඔබ කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ කියලා හිතනවා නම් සතුටක් ඒක. ඔබ කාටවත් බොරුවක් කියලා නැහැ, අනිත් අය බේද කරන්න කේලමක් කියලා නැහැ කියලා හිතනකොට කොච්චර සතුටක්ද ඒක. තමන්ට හැමතැනම නිදහස යන්න පුළුවන්. ඔබ බොරු නොකියන කෙනෙක් නම්, කේලම් නොකියන කෙනෙක් නම් ඔබට කිසි දෙයක බයක් නැහැ. හැබැයි ඔබ බොරු කියන කෙනෙක් නම්, කේලම් කියන කෙනෙක් නම් කොහොමද? හැමතැනදීම බයයි නේ. අර කියපු බොරුව කේලම් එළියට එයිද කියලා බයයි අපට. ඒ වගේම බොරුවක් කිව්වොත් ඒක මතක තියාගන්න ඕන. ඇයි ඒ? හැමතැනදීම බොරු එකම විදිහට කියන්න ඕන නේ. නැත්තම් අහු වෙන බොරු. ඇත්තක් කිව්වොත් අපිට ඇත්ත මතක තියාගන්න ඕන නෑ. බලන්න පින්නතුන් මේ සිල්වන්ත ජීවිතයේ තියෙන වටිනාකම බලන්න. අපට අපි ගැන හිතනකොට සතුටක්, ඒ විතරක් නෙවෙයි. වෙනත් කෙනෙක් මේ කාරණා ටික ආරක්ෂා කරනවා නම් මේ කාරණා පහම වන්නේ නෑ. යම්කිසි කෙනෙක් මේ කාරණා පහෙන් දෙකක් ආරක්ෂා කරනවා කියලා කියමු. කිසියම් කෙනෙක් ඉන්නවා අපි දන්නවා, එයා කිසිසේත්ම සොරකම් කරන්නේ නැහැ. ඒ වගේම එයා බොරු කියන්නේ නැහැ. වෙන අඩුපාඩුකම් වෙන්න පුළුවන්. මෙන්න මේ අඩුපාඩු දෙක කියාගැතියි සිද්ධ වෙන්නේ නැහැ. මොකද කාරණා දෙක? එයා හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. බලන්න අපිට එයා ගැන කොච්චර විශ්වාසයෙන්ද බලන්න. දැන් බලන්න කවුරු හරි කෙනෙක් මෙතන ඇවිල්ලා ඉන්න හොරකම් කරන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා ආරංචි වෙනවා. ආරංචි වෙච්ච ගමන් ඔබට මොකද හටගන්නේ? බයක් නේ. ඉන්නවා කියලා කිව්ව ගම මැස් දෙකන කොහටද ඔබේ? ඔබේ බෑග් එක දිහාට යන්නේ නේ? බෑග් එක කොතනද කියලා බලන එක පාර පස්සේ කොහෙද කියලා බලනෝනේ. පින්නුතින් බලන්න මේ ජීවිතයේ පංච සීලය කඩ වෙනකොට කොච්චර අනිත්‍යයට බයද බලන්න. එනිසයි කියන්නේ පංච සීල ආරක්ෂා කිරීම අභයන් දේති අවේරන් දේති අභ්‍යාපජ්ජන් දේති කියලා. සීල රැකීම පංච සීල ආරක්ෂා කිරීම අබේධානය දීමක් කියලා කියනවා. අබේධානය කියන්නේ නිර්භය භාවයේ ලෝකෙට දීමක් කියලා. යම් කිසි කෙනෙක් මේ පහම ආරක්ෂා කරනවා නම් අපට යාගෙන කොච්චර ගෞරවයක්ද? අර කාරණා දෙකත් අපි නිතරම විමසනවා කෙනෙක්ගෙන්. ඔබ දන්නේ නැති අලුත් කෙනෙක් ඔබ ඇසුරු කරන්න හෝ ඔබේ කටයුත්තකට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබ කරන ව්‍යාපාරයකට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, එයා ගැන ඔබ වෙනත් කෙනෙක්ගෙන් අහනවා දන්න කෙනෙක්ගෙන්. මොකක්ද අහන්නේ ඔබ? ඒ කෙනා හොරබොරු නැති කෙනද කියලා අහනවනේ. අහවල කෙනා අපේ ව්‍යාපාරයට අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා, එයා හොරබොරු නැති කෙනද කියලා අහන්නේ. මොකද්ද මේ අහන්නේ? හොරකම් කරන්නේ නැද්ද, බොරු කියන්නේ නැද්ද? මොකද්ද මේ අහන්නේ? පංච සීලෙන් දෙකක් ආරක්ෂා කරනද කියලා මේ අහන්නේ. බලන්න දැන් විවාහයකට කෙනෙක් හොයනකොට පත්තරේ දැනීමක් දානකොට මොකද දාන්නේ? සුරාසෝදුවෙන් තොර කෙනෙක්ද කියලා තමයි අහන්නේ නේද? මොකද්ද මේ අහන්නේ? මේ අහන්නේ මෑ සිල්වන්ත කෙනෙක්ද කියලා අහන්නේ. බලන්න පිළිතුනේ දාණයටත් වඩා අපි දන් දෙනවටත් වඩා ගෞරවයක් ඇති වෙනවා අපි සිල්වන්ත වෙනවා නම් සමාජය තුළ. දැන් මේ රටේ ඉන්නව සමහර අය උපදින අබෞද්ධය, එයා පන්සල් ඇවිල්ලා මුල් කාලේ එකපාරම සිල් සමාදන් වෙන්නේ නැහැ. මෙල කාලයක් ධර්ම පන්ති වලට එනවා, භාවනා පන්ති වලට එනවා. ඇවිල්ලා කාලයක් ගියාට පස්සේ එයාට හිතෙනවා දැන් පංචශීල ආරක්ෂා කරන්න පුළුවන් කියලා. පංචශීලයේ ඒගොල්ලන් සමාදන් වෙන මුල් දවස්වල හුස්සයක් විදිහට කරන්නේ. මෙහෙත් තියෙනවා ඔය ඉස්කෝස්ට් එකෙම තියෙනවා. පන්සිල් සමාදන් වීමේ ලොකු උත්සව තියෙනවා. හරියට උපාධි ප්‍රදාන උත්සවයක් වගේ දාන. සූදෙන් ඇඳලා ලස්සනට ඇවිල්ලා එයාලා එදා ඉඳන් යාට හරියට උපාධියක් ගත්තා වගේ, ડોක්ටරේට් එකක් ගත්තා වගේ එදා ඉඳන් යා කියන මම පන්සිල් රැකෙන කෙනෙක් කියලා කියන. අපිට නම් මේක පොඩි කාලේ ඉඳන්ම අපේ සංජානන කරන නිසා අපිට ඇත්තට වැදගත් තමයි මේක පේන්න නැහනේ. නමුත් මෙහි සමාජීපදී කැඩ පිනුතුනේ පංචශීලයේ රකින්නවා කියන කේයට උපාධියක් තියෙනවා වගේ තියන. ඒ විතරක් නෙමෙයි යාළුවෙක් හම්බුනහම එයා කියන්නේ තමන් පංචශීල රකින්න කෙනෙක් කියලා. අපි නම් මොකද කියන්නේ? අපේ කරන රැකියාව, අපේ උපාධිය, අපේ දූ දරුවන් ගැන විශ්වවිද්‍යාලය මේවනේ අපි කියන්නේ. මේ මොකද කියන්නේ? මම පංචශීල රකින්න කෙනෙක් කියලා කියන්නේ. බලන්න පින්නතුනි, ඔබ ගැන සමාජයට හඳුන්වා දෙන්න පුළුවන් හොඳම සහතිකයේ චරිත සහතිකය මන්නේ මේක. ඒක ඔබේ දරුවා අහවල් විශ්වවිද්‍යාලයේ ඉන්නවා කියනට වඩා, ඔබට මාස්ටර් ඩිග්‍රියක් ડોක්ටරේට් එකක් තියෙනවා කියනට වඩා, ඔබ විද්‍යාඥයෙක් කියනට වඩා ගෞරවයක් ඔබට මොකද්ද? ඔබ පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා කියන එක. ඒක බාහිරින් ගෞරවයක් ලැබුණත් නොලැබුණත් තමන්ට තමාගෙන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. පින්නතුනි, ධර්මයේ සාන්දෘෂ්ටික ඵලය කියන්නේ මේක. ධර්මයේ අකාලික බව කියන්නේ මේක. ධර්මයේ රැගෙනකොට මේ ජීවිත කාලය තුළදීම ඉක්මනටම ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ මේක. අනිත් හැමදේම පින්නතුනි කාලිකයි. වා කල්යනා ප්‍රතිඵල ගන්න. දරුවෙක් බලන්න, දරුවෙකුට උගන්වලා උපාධියක් ගන්න අඩුම ගානේ අවුරුදු 20ක්වත් බලන් ඉන්න වෙනවා අපිට. අවුරුදු 18ක් ඉස්සම්. නමුත් ධර්මයේ කියන දේ පින්නතුනේ පිළිපදින්න පටන් ගත්ත මොහොතේ පටන් අපේ සතුට නැමැති මේ දියපහර අපේ ජීවිත උඩට එනවා. මහා උල්පතක් පෑදෙනවා. දානෙන් ආරම්භ කරලා සීලෙන් ලස්සන වෙලා ඊළඟට මෛත්‍රියෙන් තවත් අපි මේ අපේ ජීවිතය ලස්සන කරගන්න. අපිට හමු වෙන හැම කෙනෙක්ම සුවපත් වේවා, සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි නිතර හිතනවා. මේ හිතේ මේ ඉහළම අවස්ථාව මොකද්ද? මාතායතානි යම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා දෙස බලන ආකල්පයෙන් බලන්න උරු වෙනවා. මෙන්න මෙතෙන්ටයි කියන්නේ යන්තං සන්තං පදං අභිසමෙච්ච සබ්බේ සත්තා බාන්ත සුගිතත්තා. යම් කිසි සාන්ත පදයක් කැමති නම්, ඒ කියන්නේ නිවන කැමති නම්, අන්නේ නිවන ආරම්භ කරන්න පොදනින්ද මෛත්‍රී භාවනාවේ. මෛත්‍රී භාවනාව කොච්චර දිනු වෙන්න ඕනද? ඔබේ දරුවා දෙස බලන ආකල්පයෙන් හැම දෙනෙක් කිරීම හිතන්න පුළුවන් විදිහට මනස හුරු වෙන්නට ඕන. එතකම් ඔබ නිවනට සුදුසෙක් වෙන්නේ නැහැ. ඊට මෙහාදී ඔබට දන් දීලා පන්සිල් නැකලා සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රියෙන් මෙන්න මේ මට්ටමට ඔබේ හිත දිනු වෙනකම් ඔබ නිවනට සුදුසෙක් වෙන්නේ නැහැ. මේ මට්ටමට අපේ මනස හැදුනට පස්සේ කොහොමද වෙන්නේ පිනතුනේ? යම් කිසි කෙනෙක් යටින් වරදක් වුණොත්, අම්ම කෙනෙක් දරුවෙක් දැස බලන ආකාරයෙන් බලනවා. දැන් අපි කියමු යම් කිසි කෙනෙකු යටින් ලොකු වරදක් වෙලා, යාට ලොකු දඬුවමක් දුන්න කියලා කියමු. හිර යන්න උනා කියලා කියමු. නැත්නම් එල්ලුම් ගහට නියම උනා කියලා කියමු. ඒ දඬුවම නියම වුණාට පස්සේ ලෝකෙමයි මොකද සනහන් කරන්නේ? ලෝකෙමයි කියන්නේ හොඳම දඬුවම හම්බුනේ. නමුත් බලන්න ඒ වරද කරපු කෙනාගේ අම්ම හිටියොත් කොහමද? අම්ම එහෙම කියනවද? යම් කෙසේ කෙනෙක් යකින් වරදක් වුණා නම් ඒ වරද කරපු කෙනාට මුළු ලෝකෙමයි දොස් කියනවා. හැබැයි ඒ තැනත්තාගේ අම්ම කොහමද? අපි කවුරුත් අම්මලා තාත්තලා ඉන්න කට්ටියනේ. අම්ම තාත්තේ ජීවිතෝන් අතර ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. නමුත් බලන්න ඒ වරද සිද්ධ වෙච්ච කෙනාගේ අම්ම තාත්තා හිටියොතින්, අම්ම තාත්තා මේක දැනගත්තොතින් කොයි වගේ ආකල්පයක් ඒවිද? ඔබ කල්පනා කරලා බලන්න පිනතුන්. ඔබේ කුසින් බිහි වෙච්ච ළමෙක් දරුවෙක් වරදක් කළා එල්ලුම් ගහට නියමුණා තින්. එදාට මුළු ලෝකෙමයි හොඳයි කියලා කියන්නේ, හොඳ දඬුවමක් කියලා කියයි. හැබැයි ඔබේ හදවත කොහමද? ඔබේ හදවත මහ ගිනි ජාලාවක්. ඔබට හිතෙන එදාට අනේ මේ දඬුවම දරුවට නොදී මා එල්ලුම් ගහට යන්න තිබුණා හොඳයි කියලා. අපි අමල හිතන්නේ එහෙමයි. පින්නොතුනි, කිසියම් කෙනෙක් යටින් වරදක් වුණොත් අපි අම්ම කෙනෙන් බලන ආකාරයෙන් බලන්න ඕන කියලා. අනේ දැන් දැනගන්න අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තෝ යවෙන්නේ නැහැ වෙනතුනි. අනේ දැන් දැනගන්න අපි නිවනට සුදුසම් වෙන්නේ නැහැ. ඊට මෙහා මොකක් හරි දෙයක් කළා කොහෙන් හරි තැනකට යන්න පුළුවන් අපිට. නමුත් නිර්වාණය නම් දිශ්‍යම භූමිය යන බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ මට්ටමට අපි හිත දිනු වෙනට ඕන. ඒ විතරක් නෙමෙයි, මෛත්‍රී වැඩිම බුදුදහම තුළ විශේෂයෙන්ම අගය කළ තියෙනවා. ලෞකික සියලුම කුසලයන් එක පැත්තකින් අරගෙන පුණ්‍ය කර්ම එක පැත්තකින් තියලා මෛත්‍රී භවන අනිත් පැත්තෙන් තිබොතින් අර සියලුම ලෞකික පින් දහම් වලින් ටික ඔක්කොම එකතු කරත් මෛත්‍රී භවන වැඩිමෙන් 16 කලාවක් වටින්නේ නැහැ කියලා කියනවා. 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ඒ තරම් ප්‍රබල කුසලයක් වෙනවා මෛත්‍රී වඩන අවස්ථාව. ඇයි ඒකට හේතුව? ඇයි මෙච්චර මානිසංශ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? පින්නොතුනේ, මෛත්‍රියෙන් ඉහෙරට හිත දිනු කරපු කෙනාගේ ළඟ දැඩි ලෝභයක් නැහැ. අම්ම කෙනෙක් දරුවෙක් දැස බලන ආකාරයෙන් දරුවෙක ළඟ ඉන්න වගේ ලෝකෙ තුර ඉන්නව නම් ඒ දරුවෙක ළඟ ඔබ ලෝභකම් කරනවද? ඔබේ පින්ගානේ කැම ටිකක් දරුවෝ ගත්තා කියලා ඔබ කේන්ති ගන්නවද? ඔබ තවත් පින්ගානේ දෙකන තව ටිකක් පුතේ ගන්න කියලානේ. ඒ දරුවෙක ළඟ ඔබ මාන්නක්කාර වෙනවද? පුතේ ඔයාට නම් තියෙන ෆස්ට් ඩිග්‍රිය, මට නම් මාස්ටර් ඩිග්‍රියකුත් තියෙනවා, ඩොක්ටරේට්ටියකුත් තියෙනවා කියලා. ඔබ දරුවේ ගණන් මාන්නේ දෙන්නේ. පුතේ ඔයා නම් ඉච්චර ලස්සන නැහැ, නමුත් මං හුඟක් ලස්සනයි කියලා දරුවෝ ගණන් අපි ආඩම්බර වෙනවද? දරුවෝ හොඳට දිනු වෙන හොඳ නැහැ, Tamanට වඩා කියලා කියාවක් ගන්නවා. Tamanට වඩා හොඳ සුභෝගී වාහනයක් දරුවට තියෙනවා. ඔබ දරුවට ඊර්ෂ්‍යා කරනවද? නැහැ වෙනතනි. දරුවෝ හොඳට ලස්සන, හරි ලස්සන ළමෙක් ඉන්නවා. ඔබට දරුවෝ ගැන රාගයක් හටගන්නවද? නැහැ වෙනතනි. අන්න ඒකයි මෛත්‍රිය කියන අසිරියම. ඒ දරුවෝ ගැන දි අපට ලෝභයක්, මාන්නයක්, රාගයක්, ද්වේෂයක් හටගන්නේ නැහැ වෙනතනි. අන්න ඒකයි දේශනා කළේ මේ මෛත්‍රිය වැඩි මනසක් වැඩි කියලා. මේ මට්ටමට මනස මෛත්‍රියෙන් දිනු වෙනකොට අපට අනිත් ගුණධම් දිනු කරන්න ඕනේ කියලා අමුතුවෙන් ආයේ පුහුණු වෙන්න ඕනේ නැහැ. ඒක નિરાයාසයෙන්ම හටගන්න. අන්නේ මානසිකත්වය කොහොමද හරියට? බ්‍රහ්මචාරියාවක් වගේ, බ්‍රහ්ම ලෝකේ වාසය කිරීමක් වගේ. බ්‍රහ්ම මේතං විහාරං ඉදමහෝ. මේ මනස ලෝකය බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය. ඔබට පුළුවන් මනස ලෝකෙ විදිහටමත් ඉන්න පුළුවන් දාන සීල දෙක කළා. ඒ වගේම රාග ද්වේෂෙන් හිටියොත් මේ මනස ලෝකේ අපයක් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩලා මනස ලෝකය බ්‍රහ්ම ලෝකයක් කරගන්නත් පුළුවන්. මාර්ගය තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ මෛත්‍රිය වඩලා ජීවිතේ ලස්සන දකින්න, හිත ලස්සන කරගන්න. මනස ලෝකේ ඉඳගෙන කායිකව මිනිසෙක් වුණාට මනසින් බ්‍රහ්මයෙක්ගේ ඉන්න කියලා ලස්සනට ඉන්න. ඒ විතරක් නෙවෙයි, සතිපට්ඨානෙ වඩනවා නම් ඒ මනස ලෝකේ තුලත් රහතන් වහන්සේ කෙනෙක්ගේ ඉන්න පුළුවන් අපිට. සතිපට්ඨානෙ සාමාන්‍ය කියන්නේ වර්තමානය තුල හිත තියාගෙන ඉන්න කියලා. නමුත් ගැඹුරට ගියාට පස්සේ ඊටත් වඩා ලොකු අර්ථයක් තියෙනවා. සතිපට්ඨානෙ කියන්නේ තමන්ගේ හිත ගැන උපරිම අවධානයෙන් ඉන්න. ඒ සතිපට්ඨානයත් එක්ක ප්‍රඥාවෙන් ඉන්න, නෝනින් වාසය කරන්න. දැන් අපි ප්‍රඥාවෙන්ද වාසය කරන්නේ? කල්පනා කරලා බලන්න පොඩ්ඩ. මම සරල උදාහරණයක් කියනවා ඔබට. ඔබ කෑම ටිකක් කනකොට, ඒ භාජනයේ කෑම ටික දාගෙන කනකොට, ඔබට කෑම රස එනකොට ඔබට මතක් වෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකද, කටේ අර හැපිලා තියෙන කෑම ටිකද ඔබට මතක් වෙන්නේ වෙලාවේ? ඔබ ඊටාම රසවත් කෑම කනකොට ඔබට මතක් වෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකද, කටේ තියෙන කෑමද? ඔව්, දැන් අපි කියනවා. නමුත් අපිට මතක් වෙන කොහොමද ඇත්තටම සාමාන්‍ය ජීවිතේ? සාමාන්‍ය ජීවිතේ අපි පිඟානේ තියෙන කෑම ටික බලාගෙන තමයි කන්නේ. කට රස දැනෙනකොටම අපිට ඇත්තටම කටේ තියෙන කෑම ටික නෙවෙයි මතක් වෙන්නේ අපිට. අපිට පේන්නේ පිඟානේ තියෙන කෑම ටික. යථාර්ථය නම් කටේ තියෙන කෑම ටික එක හරි. නමුත් යථාර්ථය නෙමෙයි අපිට පේන්නේ. රසට කෑමක් කන වේලාවකදී ජීවිතේ අවන්තව කල්පනා කරලා බලන්න, කවදා හරි අපිට අර කටේ කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන වමනයක් වගේ කෑම ටික මතක් වෙලා තියෙද කියලා? එක දවසක්වත් මතක් වෙලා තියෙද කියලා බලන්න. ඒ මතක් වෙච්ච කෙනෙක් කියනවා නම් අත උස්සන්න බලන්න. එහෙනම් පිනුතුනි බලන්න, අපි ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ අවිද්‍යාවෙන්ද කියලා. අපි හැමදාම පිඟානේ තියෙන කෑම ටික දිහා බලාගෙන අර කටේ තියෙන කෑම ටික රස විඳ අපි. අනේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතේ යම් තාක් දුකක් එනවා නම් කෙනෙකුට, ඒ දුක එන්නේ හැම විටම අවිද්‍යාසාරයට කෙනාට, ප්‍රඥාවෙන් ඉන්න කෙනාට දුකක් එන්නේ නැහැ කියලා. එහෙනම් මොකද්ද? ඇසට රූපයක් දකිනකොට අපිට යම්කිසි කෙනෙක් දෙයක් ගැන මතක් වෙනකොට ඒ රූපය තුල හිත වැසගෙනද තියෙන්නේ, නැත්නම් ඒ මොහොතේ තමන් මනෝවිඤ්ඤාණයෙන් මේක දකින්නේ, ඒ දකින රූපය නිරුද්ධ වෙලා මේ වෙලාවේ තියෙන්නේ. තමන් ඒ රූපය අරබයා මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන කියන මට්ටමෙන් මේ මනෝවිඥානේ නුවණින් දකිමින් ඉන්නේ කියලා බලන්න. ඔබට මේ මොහොතේ දකින රූපයක් වෙන්න පුළුවන්. මේ මොහොතේ ඇහෙන ශබ්දයක් වෙන්න පුළුවන්. ඒ ශබ්දයක් පින්නතුණින් කණෙන් අහන්න පුළුවන්, ඇසෙන් බලන්න පුළුවන්. හැබැයි ඇසෙන් දැනගන්න බෑ, කණෙන් දැනගන්න බෑ. දැනගන්නේ මොකෙන්ද? දැනගන්නේ මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් දැනගන්න විතරක් නෙවෙයි, මනෝවිඤ්ඤාණයෙන් දැනගන්න මොහොතේදී ඊට මුල් වෙච්චර රූපය සම්පූර්ණ නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට බලන්න සතිපට්ඨානේ ඉහළම ස්වභාවය මොකද්ද? සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති වේත මොහං වාචිත්තං වේත මොහං චිත්තං පජානාති. මේ වෙලාවේ තමන් ඉන්නේ මොහ සහිත අවිද්‍යා සාගත සිතකින්ද නැත්නම් මේ වෙලාවේ ඉන්නේ ප්‍රඥාවෙන්ද කියලා බලන්න. අපි හැම වෙලාවෙම යමක් හිතන්නේ රූපෙකුත් එක්ක. වැඩි දියත් මේ බාහින දකින්නේ රූපෙකුත් එක්ක. හීන දකින අවස්ථාවේදීත් අපි එක දකින්නේ මනෝවිඥාණයෙන්. පින්නොතනි මේ වෙලාවේ දකින්නේ එක විදියකින් කියනවා නම් හීනයක්. ඇයි? අර සිහිනේ දකින වෙලාවේදීත් අපි එක තේරුම් ගත්තේ මනෝවිඥාණයෙන්. රූපේ නිරුද්ධක ස්ථානයක මේ වෙලාවේත් ඔබ මේ මොහොතේ දකින රූපය ඔබ තේරුම් ගන්නෙ මේ මොහොතේ ඇහෙන ශබ්ද රූපය තේරුම් ගන්නෙ මනෝවිඥාණයෙන්මයි. එතකොට මෙන්න මේක දකිනවත් එක්කම පිනොතින් මොකද වෙන්නේ? රූපේ මිදෙනවා හිත. ආයි රූපේ ගැන ආසාවක්වත් ගැටීමක්වත් හටගන්නේ නිකන්. සරල උදාහරණයක් කියන්නම්. අපි රාත්‍රී කාලේ අහස බලනකොට අපිට තාරකා පේනවා. ඇතැම් තාරකා වලින් මේ පෘථිවියට ආලෝකේ නාලෝක වර්ෂ 100 ගණන් ගිහිලා තියෙනවා. සමහර තාරකා අපට පේනකොට ඒ තාරකායේ පේන ස්ථානවත් නැහැ. ඊට වසර ගානකට කලින් විනාශ වෙලා තියෙනවා. නමුත් අපට මේ මොහොතේ තාරකාවක් වගේ පේනවා. නමුත් ඒ ආලෝකෙ නිකුත් වෙච්ච තාරකා මේ මොහොතේ එතනවත් නැහැ. ඔබ මෙන්න මේක හරියට දැක්කොතින් ඔබට ඒ තාරකාව ගැන ආසාවක් හටගන්නවද? ඒ තාරකාවේ තියෙන අඩුපාඩුවක් ගැන අමනාපයක් හටගන්නවද? නෑ. ඔබ දන්න මේ තාරකාව තිබ්බ තැනවත් දැන්නේ නෑ කියලා. හැබැයි ඔබට ඒ තාරකාව බලන්නත් පුළුවන්. ඒ තාරකාවේ පින්තූරයක් ගන්නත් පුළුවන්. ඒ පින්තූරේ රාමු කරලා තියන්නත් පුළුවන්. ඒ පින්තූර ගැන තව කෙනෙක් එක්ක කතා කරන්නත් පුළුවන්. නමුත් ඔබට ඒ තාරකාව ගැන හිත පිහිටලා නැහැ. ඒක විඥාන ත්‍ිටියක් වෙලා නැහැ. අන්න ඒ මට්ටමටම පින්නොත්නේ ඔබ දක්ෂ වෙන්නට ඕන. ඇහැට දකින රූප, කනට අහන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට ලැබෙන රස, කයට ලැබෙන පහස. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් මේ ගන්න ස්කන්ධ පංචකයක් පැටිට මේ ලැබෙන විපාක මට්ටමේ අවස්ථාව නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ අරමුණු ඔබ තේරුම් ගන්න මොහොත හරියට අර තාරකාව නිරුද්ධ වෙච්ච අවස්ථාවයි. හැම වෙලාවෙම මේ ලෝකේ අපි තේරුම් ගත්තේ මනෝවිඥානයි. හැබැයි ඒකේ රූපයක් නැහැ කියන්නේ. රූපයක් තියෙනවා. ඒ මොහොතේ හේතු නිසා හටගන රූපයක් තියෙනවා. රූපය හැට පදිත වෙනවා. ශබ්ද රූපය හැට පදිත වෙනවා. වර්තමානයේ තුන චක්කු විඥානයක් පහළ වෙනවා. රූපය පහළ වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්නේ නිතරම ඒක නිරුද්ධ වුණාට පස්සේ. පින්නොතුනේ මෙන්න මෙතෙන්ට උපරීම ලෙස සිහිය තබා ගැනීම තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මෙන්න මේකට ඉන්න මොහොත තත්පරෙන් තත්පරි වැඩි කරගන්න. මේක තමයි සම්පූර්ණ ආධ්‍යාත්ම ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. දවසට අරමුණක් මෙහෙම බලන්නේ. දවසට මේ වගේ අරමුණ අරමුණු 100 ගානක් ලක්ෂ ගානක් දැමිට අපේ හිතට එනවා. එන් එක අරමුණක් එක රූපයක් හරි බලන්න මේ විදිහට. එක පහක් කරගන්න, 10ක් කරගන්න, 25ක් කරගන්න, 100ක් කරගන්න දවසට. ඔහොම ගිහිල්ලා ඒකේ උපරිමයේ අකුප්පා චේතුමති මට්ටමට පත්වීම තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. හැම මොහොතක්ම උපරිම ලෙස මෙන්න මේ මට්ටමේ 100 තියාගෙන. රහතන් වහන්සේ කොයිතරම් උපරිමයෙන් මේක තියාගනවද කිව්වටින් රහතන් වහන්සේ ළඟදී අකුණක් ගහලා විදුලියක් කොටලා ඒ වටේ සියලුම දේවල් විනාශ වුණත් රහතන් වහන්සේට බයෙන් ඇස් පිය ගැහිල්ලක්වත් වෙන්නේ නැහැ. ඒ තරම් වේගෙන් හිත ක්‍රියාත්මක වෙලා රූපේ නිදහස් වෙනවා. රහතන් වහන්සේ ඇස් පිය ගන්න සාමාන්‍යයෙන්. නමුත් බයෙන් ඇස් පිය ගන්න අපි පොඩි දෙයකින් එකපාර අපට බය කරන්න පුළුවන් නෑ හැට ඇඟිල්ලෙන් අනිනවා වගේ ගිහිල්ලානේ. නමුත් මේ වගේ පොඩි දෙයකින් නෙමෙයි අකුණක් ගැසීමකදී වත් රහතන් වහන්සේගේ බියෙන් ඇස් දෙක පිය ගහන්නේ. මේකට කියන අකුප්පා චේතුමති කියලා. අපිට ඒකට එකපාර යන්න බෑ. අපි ටිකෙන් ටික හිත පුහුණු කරන මට්ටමට යන්නේ. අන්නේ පුහුණු කරන අවස්ථාවේ දියුණුව තමයි මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය බාන සූත්‍රේ දැක්වෙන්නේ. ටිකෙන් ටික දිනන ආකාරය. ගිහිල්ලා රහතන් වහන්සේට පුළුවන් ඕනනම් සුභ අරමුණක් සුභ විදිහට මෙහෙ කරන්න පුළුවන්. සුභ අරමුණක් අසුභ විදිහට මෙහෙ කරන්න පුළුවන්. සුභ අරමුණක් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. අසුභ අරමුණක් අසුභ විදිහට මෙහෙ කරන්න පුළුවන්. අසුභ අරමුණ සුභ විදිහට මෙහෙ කරන්න පුළුවන්. අසුභ අරමුණයි සුභ අසුභ දෙකම දුරු කළ උපේක්ෂාවෙන් හිතන්න පුළුවන්. සම්පූර්ණ අපේ ජීවිතය කියන්නේ සංඥාව perception එක. ඒ perception එක වෙනස් කළා සම්පූර්ණයෙන්ම අපිට මේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. අපේ අද තියෙන්නේ සංඥා විපල්ලාසය. අද තියෙන්නේ අපට අසුභයේ සුභ සංඥාව. දුක්ඛයේ සුඛ සංඥාව. අනිත්‍යයේ නිට්ඨ සංඥාව. අනාත්මයේ ආත්ම සංඥාව තියෙනවා. අපි අසුභදී සුභයි කියලා හිතාගෙන ඉන්නේ. දුක්දී සැපයි කියලා හිතාගෙන ඉන්නේ. අනිත්‍යදී නිට්ටය කියලා හිතාගෙන ඉන්නේ. අනාත්මදී ආත්මය කියලා හිතාගෙන. මෙන්න මේ වැරදි සංඥා අනිත් පැත්තට හැරවීම තමයි දස සංඥා කියලා කියන්නේ. ගිරිමානන් සූත්‍රයේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා සම්බලෝගේ අනිවිරත සංඥා ආනාපානසති කියලා කියන්නේ මෙන්න මේ සංඥාවේ හොඳ පැත්ත. සාමාන්‍ය සංඥාවක් ගත්තොත් සංඥා විපලාසින් ඉන්නේ සංඥා විපලාසින් ඉන්න ලෝකයට මරිච උපමා සංඥා කියලා කියනවා. සංඥා මිරිගුවක් වගේ. අර පාරට උනහම ඈත පේන වතුර වගේ. අපි ලෝකයේ දැස බලන එක මිරිගුවක් වගේ මෙයා අපර අද සංඥාව තියෙනවා. අන්නේ මිරිඟුවක් වශයෙන් පේන සංඥාවේ යථාර්ථයට පත්වීම තමයි දස සංඥා කියලා කියන්නේ. මෙන්න මේ සංඥාව නිවැරදි කරගන්න ප්‍රඥාව දිනු කරන්න ඕන. ඒ ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච සංඥාව සහ විඥාණය නිවැරදි ස්වභාවයකට පත් වෙනවා. එනිසා පින්නතුනි මෙන්න මේ අනු අපේ ජීවිතයේ අපේ චින්තනය වෙනස් කර ගැනීම තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ඒ නිසා ඔබ මේ ධර්ම අසන වෙලාවත් ඒ චින්තනය වෙනස් කරමින් ඉන්න ඔබේ චින්තන පරිවර්තනය කරමින් ඉන්න අවස්ථාව. එතකොට සැබෑ සතුට කියලා කියන්නේ ඒ සතුට මේ මොහොතේ ලබන සතුටක් වෙන්නට ඕනේ. ඒක අනාගත සතුටක් වෙන්න බෑ. ඒ වගේ මේ සතුට එන්න එන්නම වැඩි වෙන්න ඕන. හැබැයි සතුරක් නම් අඩු වෙන්න බෑ. දැන් අද අපේ සතුර කොහමද? පොඩි කාලේ ඉස්කෝලේ බාර දෙන කලින් මුවා සතුරෙන් හිටියා. ඉස්කෝලේ බාර දුන්නට පස්සේ අර පොත් බෑග් එක කරඩ වැටුණාට පස්සේ ටිකෙන් ටික සතුට අඩු වෙන ගත්තා. ඊට පස්සේ ටිකෙන් ටික අර මොහොනේ තිබිච්ච ලස්සන ගතිය නැති වුණා. ඇතැම් විට අවුරුදු 30 35 වෙනකම් පොඩ්ඩක් වැඩි වුණත් වුණා වෙන්න පුළුවන්. නමුත් 40න් පස්සේ ආයෙ ටිකෙන් ටික අඩු වෙලා ගියා. මේක තමයි අදාප විඳින සතුටේ ස්වභාවය. නමුත් මේ දහම තුලින් ලබන සතුට එන්නෙම වැඩි වෙන එකක් ඒක. ඒ වගේමයි සැබෑ සතුටක් නම් ඒ සතුට බාහිර කෙනෙකුට පාලනය කරන්න පුළුවන් දෙයක් වෙන්න බෑ. අද අපේ සතුට තියෙන්නේ බාහිර දරුවන් මත. දරුවෝ හොඳට ඉගෙන ගත්තොත් සතුටුයි. විභාගයෙන් පාස් වුණොත් තියෙන සතුටුයි නැත්නම් දුකයි. දරුවෝ සැලකුවොත් හොඳයි. සැලකුව නැත්නම් දුකයි. රූපේ ලස්සනට තියුණොත් තියෙන සතුටයි. රූපේ වෙනස් වුණොත් දුකයි. නිරෝගීව හිටියොත් සන්තෝෂයෙන් ඉන්නවා ලෙඩක් වෙච්ච ගම දුකයි. ඇයි අද අපේ සතුට තියෙන්නේ බාහිර දෙයක් මත. ඔබ අවංකව කල්පනා කරලා බලන්න අද දවසේ ඔබ ජීවිතේ ඉහළින්ම සතුට විඳින දේවල් ඉඳින මොනවාද කියලා. අවංකව කල්පනා කරලා බලන්න. කොලේක ලියලම බලන්න. වාහනයේද, ගෙදරද, දරුවගේ අධ්‍යාපනයේද, රැකියාවද, තමන්ගේ උපාධියද, වැඩදියත් තමා තමන්ගේ රූපයේද කියලා හරි බලන්න. නැත්නම් තමන්ගේ කනකර ආවරණ ටිකද කියලා හරි බලන්න. මෙන්න මේ දෙයක් මත නම් ඔබේ සතුට තියෙන්නේ ඒක නියම සතුටක් වෙන්න බෑ. ඇයි ඒ? ඒ සතුට බාහිර රූප ශබ්ද ආදී වෙනස් කරලා ඕනෙ වෙලාවක ඒ සතුට වෙනත් කෙනෙකුට පැහැර ගන්න පුළුවන්. සැබෑ සතුටක් නම් වෙන කෙනෙක්ගේ පාලනයෙන් යුක්ත සතුටක් වෙන්න බෑ. ඒ සතුට තමන්ගේ පාලනයේ තියෙන දෙයක් වෙන්නට ඕන. එතකොට සැබෑ සතුට අපට ලැබෙන්නේ මේ ධර්මයේ හැසිරීමත් එක්ක, මෙන්න මේ සතිපට්ඨානයත් එක්ක, මෙන්න මේ ප්‍රඥාවත් එක්ක. අන්නේ සතුට තියෙන්නේ මේ අවබෝධයත් එක්ක. ඒ සතුට බාහිර පුද්ගලයකව දෙයක් මත ඩිපෙන්ඩ් වෙලා නැහැ. වැඩිදියත් තියා අපේ ශරීරයේ නිරෝගී භාවය, තරුණ බව මතවත් ඒ සතුට ඩිපෙන්ඩ් වෙලා නැහැ. ශරීරයේ වයසට ගියා තමන්ගේ මේ ආධ්‍යාත්මික සතුට මේ අවබෝධය තුළ උපරිම මට්ටමෙන් තමයි. ධර්මයේ සඳහන් වෙනවා ධම්මපදයේ සුඛ වර්ගයේ සතුට ලබන නියම ක්‍රමය. සුසුකං මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. මම සතුටෙන් ජීවත් වෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? මම වෛර නොකර ජීවත් වෙනවා. වෛර කරන මිනිසුන් අතරින් කේන්ති ගන්න අය අතරින් මම කේන්ති නොගන්න කෙනෙක් වෙනවා. ඔන්න සතුට ලබන ක්‍රමය. ඔබ සතුටෙන් ඉන්නවාද කියලා ඔබටම ඔබගෙන බලන්න පුළුවන්. අනිත් කට්ටියට ඉක්මනට කේන්ති ගස්සන්න පුළුවන්. නමුත් ඔබ එහෙම ඉක්මනට කේන්ති ගස්සන්න බෑ. එහෙනම් ඔබ සතුටෙන් ඉන්න කෙනෙක්. සුසුකං මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහම අනාතුරා. ලෝකේ බොහෝ දෙනෙක් රෝගීව ඉන්නේ. කායිකව නෙවෙයි, මානසිකව. මොනද රෝග? රාග, ද්වේෂ, මාන, ඊර්ෂ්‍යා, මේවා තමයි රෝග. මෙන්න මෙවැනි රෝග තියෙන අය අතුරෙන් ඔබ කොහොම වෙන්නට ඕනද? ඔබට සතුටක් ඇති වෙනවා නම් අනේ මට මේ මානසික ව්‍යාධි නෑ, මම මානසිකව හරි නිරෝගී කෙනෙක් කියලා. දැන් බලන්න ඔබ ඇසුරු කරන කෙනෙක් ඉන්නවා නම්, විශේෂයෙන්ම ඔබේ අම්මා තාත්තා වැඩිහිටියන් බොහොම පරිත්‍යාගශීලී නම්, මෛත්‍රී සාගත නම් ඉන්නේ, සිල්වන්ත වනං ඉන්නේ, අපිට ඒ අය ගැන කොච්චර ආදරයක්ද, ගෞරවයක්ද බලන්න. අන්නේ වගේම තමයි ඔබ ගැන ඔබේ තියෙන මෛත්‍රිය, ඔබේ දෙන පරිත්‍යාග සීලත්වය, සිල්වන්ත භාවනේ සාවබට ළඟම ඉන්න අය ගරු කරනවා, ආදරය කරනවා. ඔබේ දරුවන් තමයි වැඩිපුරම ඔබට ආදරය කරන. ඇතැම් විට පිටায় ඔබ ගැන අඳුරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට නිතර මුණ ගැහෙන්නේ ඔබේ ළඟම ඉන්න අය. අනේ ළඟදී පුළුවන් තරම් ගුණවන්ත වෙන්න. සුසුකං මත ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනුස්සේසු විහරා මනුසුකා. ලෝකේ බොහෝ දෙනෙක් දේවල් රැස් කරගන්න ලොකු උත්සාහයක ලොකු වේගවත් ගමනක ඉදිරියේ ඉන්නේ. දේවල් රැස් කරගන්න. අන්න එවැනි ලෝකයක ඔබ මෙන්න මේ ගමනේහි මෙන්න මේ ලොකු වේගවත් ගමනෙන් මිදෙච්ච කෙනෙක් වෙන්න. සුසුභාමත ජීවාම යේසන්නෝ නැති කිංචනම් පීතිබක්ඛා බවිස්සාම දේවා ආවසරයත. සුවසේ ජීවත් වෙන්න කිසිදු කෙලසක් නැති කෙනෙක් වගේ හරියට ආවසර දෙවියන් වගේ ඉන්න. ලෝභකම ටිකෙන් ටික අඩු කරගෙන ගිහිල්ලා මෙන්න මේ යථාර්ථය දකින්නත් එක්කම අපිට කිසිම දෙයක් ගැන ආසාවක් ඉඳෙන්නේ නැති මට්ටමට එනවා. හැබැයි අපි ජීවිතේ ප්‍රබෝධමත් වෙන්න. ජීවිතේ දුකෙන් ඉන්න ගමනක් නෙමෙයි මේ. බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නේ ධර්මයේ පිළිපද දෙනකොට දුකෙන් ඉන්නේ කියලා නේද? පින්නොතනි ධර්මයේ හැසිරෙන්න හැසිරෙන අපි සතුටින් ඉන්නේ. ඒ සතුට බාහිර දෙයක් මත යැපෙන සතුටක් නෙවෙයි. මෙන්න මේ සතිපට්ඨානය තුළ මේ අවබෝධය තුළ ප්‍රඥාව තුළ අපි දන්නවා අපි මේ ඉන්නේ රූපේ නිරුද්දේශ ලෝකෙක කියලා. පින්නොතනි මේ අවිද්‍යාව දුරු වීම අපට මේ සංසාර චක්‍රේ භවයෙන් නිදහස් වෙනට හේතුව. මොහොකටද භවය කියලා කියන්නේ? භවය කියන්නේ අපි හැම වෙලාවෙම හිතන් ඉන්නවා තමන් අහපු දැකපු දේවල් ලෝකෙ තුල තියෙයි කියලා. මේකම තමයි අපිට හීනෙදිත් පේන්නේ. දැන් බලන්න හීනයක් දකිනකොට මිය ගිහිපු ආයතන සීයල ඔක්කොම හීනෙදි ඉන්නවා. ඒ කවුරුත් මෙල්ල නැහැ. ඔක්කොම කටිය අපට හීනදි හම් වෙනවා. ඇයි ඒකට හේතුව? අපි මේ අහපු දැකපු දේවල් ඒ මොහොතට ඇත්තටම නිරුද්ධ වුණාට අපේ මානසිකව අවිඥානිකව තියෙනවා අපේ ලෝකේව නිරුද්ධ වෙලා නැහැ. අර කම්පියුටරේ හරියට මිනිමයිස් කරලා පළයට දාලා තියෙනවා. ඕන වෙලාවක ආයි ඉස්සරහට එන්න පුළුවන්. පින්නදින අපි ජීවිතේම ගත කරන්නේ අන්නේ ඩිලීට් වෙච්ච ෆයිල් ටික නිතර නිතර ඉහළට ගනිමින් තමයි ඉන්නේ. හීනෙදී මේ ෆයිල් එකකින් එක ඉහළට එනවා. හැබැයි හීනෙදී එන්නේ මේ ජීවිත කාලයේ දැකපු ෆයිල්ස් ටික එන්නේ අපට. නමුත් මරණාසන්න මොහොතේදී පින්නතුණි අමුතු ක්‍රමයක් එනවා. මොකද්ද? මේ ආත්ම භාවයේ නිරුද්ධච රූපේතරක් නෙවෙයි මුළු සංසාර ජීවිතයේ ෆයිල් ටික එක ලයින් එකකට තියලා ඔක්කොම ටික එනවා. අර සිදුවීම් ටික මතක් වෙනකන්. ඒ එකක් ඉස්මතු වෙන එක රූපයක්. අනේ රූපයත් එක තමයි ඊළඟ ප්‍රතිසන්දිය කියලා නෙවෙයි. එතකොට භවය කියන්නේ මෙන්න මේක. අනේ භවයේ නිදහස් වීමේ මාර්ගය මොකද්ද? ඒ භවයේ නිදහස් වෙන නම් මෙන්න මේ යථාර්ථයේ නැවත නැවත සීකරන්න ඕන. රූපයක් මතක් වෙන හැම අවස්ථාවකදී මතක් කරන්න මේ Taman දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මනෝවිඥාණය කියලා. මේ මොහොතේ ඔබේ හැඩ පේන මේ හාමුදුරන්ගේ රූපයත් ඔබ මතක් වෙනකොට පේනකොට හඳුනා ගන්නකොට ඔබ හිතන්න මේ මගේ හැඩ කන්ටැක්ට් වෙලා ඒ හැඩගත් වන්න රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මම මේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාණය තේරුම් ගන්නේ ඒ තේරුම් ගන්න මනසත් එතනම තත්ත තත්ත විපස්සති ඒ මොහොතම විපස්සනා කරනවා. භවෙ නිදහස් වෙන මෙන්න මේකයි කරන්නේ. මෙන්න මේක කරන මෙනෙහි කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මේක පිනොතුනි පන්සලට ආපු වෙලාවට විතරක් කළා නම් හරියන්නේ නැහැ. ධර්මයේ හැසිරීමයි ජීවත් වීමයි කියන දේ දෙකක් කරගත්තොත් නම් බෑ මේක. ධර්මයේ හැසිරීමයි ජීවිතය එකක් කරගන්නට ඕන. ඒ කියන්නේ මේ සුතමේ ඥාණයෙන් අසහා දැනගත්ත යුග ජීවිතයේ හැම මොහොතෙම චින්තාමය ඥාණයෙන් චින්තාමය ප්‍රඥා විදිහට භාවිත කරන්න ඕන. එහෙම වෙච්ච කෙනාට තමයි අවසාන මොහොතෙහි අර රූපය මැවෙනකොටම ඒක නිරුද්ධ චරූපයක් කියලා දැකලා මනෝවිඥාණය තනිටතාවයේ දැක්කොත් ඒ අන්තිම මොහොතේදී මොකද වෙන්නේ? එයා නැවත භවයකට යන්නේ. යන්නේ විතරක් නෙවෙයි, එයාගේ මරණයත්, එයාගේ නිවනත්, එයාගේ පිරිනිවීමත් කියන මේ තුනම එකම මොහොතේ සිද්ධ වෙනවා. මේකට කියන සමසීසී කියලා. ඒ සඳහා අපි නොතනි මේක එක අතකින් සුත්‍ර මේ පඤ්ඤාවෙන් අසා දැන ගැනීමත්, ඒ මොහොතේ සියමින්නටත් ඕන. ඒ වගේම දවසට වැඩි වාර ගානක් මේක හිතන්න. ඒ විතරක් නෙවෙයි, භාවනාවේ පඤ්ඤා විදියට සමත විදර්ශනා භාවන වඩමින් මේකමයි පිනතුනි හැම මොහොතෙම සිහි කරන්න තියෙන්නේ. මේක මුලදී ටිකක් අමාරුයි. හැබැයි කාලයක් පුරු වුණාම මේක තමයි තමගේ ජීවිතේ විනෝදාංශය බවට පත් වෙන, හොබි එක බවට පත් වෙන. එහෙකට හේතුව මේක ඉක්මනින්ම මේකේ රිසල්ට් එක පේනවා. ධර්මයේ හැසිරෙනකොට සතුට එනවා. සතුට ලැබෙන සමත් ධර්මයේ හැසිරෙන තමට ආසාව ඇති වෙනවා. තමගේ ජීවිතේ මෙතෙක් සතුට ලැබීම සඳහා කරපු දේවල් ටිකෙන් ටික වෙනස් වෙනවා පිනතුනි. තමන්ට ජීවිතේ සතුට ලබන තියෙන හොඳම දේ තමයි ධර්මය පුහුණු කිරීම කියන කාරණය තමට යම්කිසි දවසකදී අවබෝධ වෙනවා. අනේ එදාට තමයි ඇත්තටම ඔබ සහ ඔබේ සාමාන්‍ය ජීවිතය සහ ධර්මයේ කම් බවට පත් වෙන්නේ. අද අපිට මේ දෙක පන්සලට ආපු වෙලාවේ මන අහන මොහොතේ අපි මේ අවබෝධයෙන් ඊට පස්සේ අපි සාමාන්‍ය දෙයක් ඉන්නවා. නමුත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි ගමු කැලේ ඉන්න ඉතාලම අසංවර සීයේ සතෙක් අපි ගමු කුළු හරකෙක් ගෙනල්ලා මාසෙක දවසක් බැඳලා තියෙනවා. කෑමත් අඩු කරලා බැඳලා තියෙනවා කඹේකින්. හවස ලිහලා යවන කැලේට. අවුරුදු 100ක් ගියාට පස්සේ මේ සතාගේ වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. අපි තේමේ මාසෙට දවස්සක් අර පොය දවස් කියන දවසේදී අර වගේ තමයි. කැම ටිකක් අඩු කරගෙන ඉන්නවා. රූප බලන එකක් ටිකක් අඩු කරලා ඉන්නවා. කතා කරන එකක් අඩු කරලා ඉන්නවා. ආයෙ ගිහින් අනිත් දවස් 29 වෙනම සාමාන්‍ය දෙයක් ඉන්නවා. අවුරුදු 100ක් සිල් ගන්නවා. වෙනසක් තියෙනවද? ඒ වෙලට කුසලයක් වෙනවා, පිනක් වෙනවා. නමුත් අපේ ජීවිතවල අවිද්‍යාව වෙනසක් වෙලා නැහැ. අපි සාමාන්‍ය වගේම තමයි. අනේ මොනවාට නම් පිනතුනි. මොකද කරන්නේ? අපේ ජීවිතයේ දහම එකතු කරගන්නට ඕන. ඒ ජීවිතයේ දහම එකතු කිරීම තමන් තියෙන පියවරක් පාසාම මේ දහම එකතු වෙන්නට ඕන. ඒ දරක් නෙවෙයි. අවසානයේදී අනිච්ඡානපස්සේ විහෙරති අසසිස්සාමිති සික්ඛති. අනිච්ඡානපස්සේ විහෙරති පස්සසිස්සාමිති සික්ඛති. කුස්ම ඇතුළේ වීම පිට කිරීමටම පිනතුනි. ඍජුවම මේ දර්ශනය හිත තියනවා අපි. ආයි අපට එක හුස්මක්වත් ගන්න බෑ පිනතුනි මේ දර්ශනයෙන් බැහැර ඊට පස්සේ අපට. අපි හුස්ම ගන්නෙත් මේ දර්ශනයත් එක්ක අනිත්‍යතාවය මෙහෙ කරන්නේ. එදාට පිනතුනි අපි මුළු ලෝකෙම ජයග්‍රහණය කරපු අය වෙනවා. එදාට අපට බාහිර ලෝකය හොඳ උනත් එකයි නරක උනත් එකයි අපට අදාළ නැහැ ඒක. අපි අපටම තමන්ටම පිළිසරණක් හදාගෙන තියෙනවා. ධම්මදීපාමේ කියන ධම්ම සරණ නාන සරණ කියන මේක ධර්මයේ පිළිසරණ කරගන්න. ඔබ මේ ධම්ම ටික ඇහුවට පස්සේ මේ බණ කියන හාමුදුරු මතවත් ඔබ ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. කවපොදි ඔබ අවබෝධය බඩපත් වෙනවා. සරුවත් හාමුදුරු පිරන් පහ අවස්ථාවේදී ආනන්ද හාමුදුරු බොහොම සංවේගීටපත් වෙනවා. ආනන්ද හාමුදුරු කියනවා මට දිසාවක්වත් පේන්නේ නැතුව ගියා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද සාරිපුත්ත ඔබේ සීලය සමාධිය ප්‍රඥාව විමුක්ති විමුක්ඥානෙ මෙව අරන් ගියාද කියලා. නෑ ස්වාමීන් වහන්සේ වණන් අරන් ගියේ නෑ සරුත් හාමුදුරු. එහෙනම් ආනන්ද ඇයි ඔබ මේ දුක් වෙන්නේ? ඔබ ඔබටම පිළිසරණක් හදාගන්න. ඔබ සාරිපුත්ත මතවත් ඩිපෙන්ඩ් වෙන්න එපා. යැපෙන්න එපා. ඔබ ඔබ තුළම ආධ්‍යාත්මික පිළිසරණක් හදාගන්න. ඒ පිළිසරණ හදාගන්න ක්‍රමය කොහොමද? සතිපට්ඨාන තුළ වාසය කිරීම කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සරුවත් හාඳුරු මතවත් යැපෙන්න එපා. ඩිපෙන්ඩ් වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ මාසවත් ඩිපෙන්ඩ් වෙන්න එපා. උන්වහන්සේ ලපර මුලින් කල්‍යාණ මිත්‍රයන් වශයෙන් පිළිහෙල වෙනවා ධර්ම දේශනා කරා. නමුත් ඒ ධර්මය අසහා දැනගත්තට පස්සේ ඒ ධර්මය අපේ ජීවිතය බඩපත් වුණාට පස්සේ අපි උපරිම විශ්වාසය තියන් ඉන්නේ මේ ධර්මයේ මේ අවබෝධය මතයි. එදාට අපි භෞතික දෙයක් මත භෞතික පුද්ගලික දෙයක් මත අපි එදාට ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. නමුත් අපිට අර උදව් කරපු අයනේ අපි කල්‍යාණ මිත්‍රත්වයෙන් අපි හරි කෘතඥ වෙනවා. සරුතාඳුරත් එහෙම කළා. සරුතාඳුරන්ට බණ කියපු මුලින්ම ධර්ම දේශනා කරපු හාමුදුරුව අසජි හාමුදුරුව. අසජි හාමුදුරුව දිහා කොයි පැද්දද කියලා හැමදාම සාරිපුත්ත මහමියන් වහන්සේ බලනවා. බලලා ඒ පැත්තට වන්දනා කළා. ඒ පැත්තට හිස දාලා තමයි සතුටුනේ උන්වහන්සේ. කෘතඥතාවය දක්වනවා. ඒක වෙනම එකක්. හැබැයි කෘතඥතාවය දැක්වීමයි ඩිපෙන්ඩ් වීමයි කියන එක දෙකක්. මේ දෙකම බලලා ගන්න එපා. අපි බුදුරජාණන් වහන්සේට හදවතින්ම ගරු කරන කෘතඥ වෙනවා. අපි සරුත් ආන්දර මොගලන් හාමුදුර, මහා කාශ්‍යප හාමුදුර, ආනන්ද හාමුදුර මේ රහතන් වහන්සේලාට විතරක් නෙවෙයි. අද දවසේ අපි බණපදයක් අහන සිවුරන් දකින කෙනාටත් අපි කෘතඥ වෙනවා. ඇයි? අද අපි මේ වීරයන් වගේ මේ ධර්මයේ රකින්නේ පරලෝක ගැන විශ්වාසය තියෙන කාගේ පිටින්ද? මේ ස්වාමීන් වහන්සේලා නිසා. අපේ ජීවිත කාලේ කිසි දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් මොගලන් නොගෙසුරා නම් සාමි වහන්සේ කෙනෙක්ගේ බණපදයක් අපි නොඇසුවා නම් අපි අද කොතනද ඉන්නේ? ඒක තමන්ටම හිතාගන්න පුළුවන්. අපේ ජීවිතයේ කොච්චර අපේ අවකාශයක් අපේ ජීවිතය තුළ ඉතුරු වෙන තිබද? ඇති වෙන තිබද? මෙන්න මේ මහා ආධ්‍යාත්මික අවකාශයේ පිරෙව්වේ මේ සාමි වහන්සේලා මේ කහ සිවුර. ඒක අමතක කරන්න එපා. ඒ සංඝ පරපුරෙන් තමයි අපිට මේ දායය ලැබුණේ. අන්න ඒකට අපි හදවතින්ම කෘතඥ වෙන්නට ඕන. ඒ කෘතඥ වෙන ගමන් අපි පින්නතුනේ අපි මේ දහම තුළින් උපරිම ප්‍රතිඵල අපි ගන්නට ඕන. අන්න ඒ ගමන් මගේදී ඒකාන්තයෙන් මෛත්‍රියත් අනිත්‍යයෙන් සතිපට්ඨානයත් උපරිම ලෙස අපි පුහුණු කරන්න ඕන. විශේෂයෙන්ම පින්නතුනේ මෙන්න මේ ධර්මය ගැන මෙන්න මේ කාරණේ ගැන අපි ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕන. මේකට කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපි විශ්වාසය තියා ගන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මෙන්න මේ නුවණ. ඇහැට රූපයන් දකිනකොට එහි යථාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. මේක සාමාන්‍ය කෙනෙකුට තමන්ගේම නුවණින් හිතලා තේරුම් ගන්න බැහැ කවදාවත්. සරුවත් හාමුදුරන්ටවත් මේක තමන්ගේම නුවණින් තේරුම් ගන්න බැරි වුණා. ආලාර කාලාම උද්දකරාම පුත් වෙණි අසිත කාලදේවල වෙණි අරෝපාවචර ධ්‍යාන ලැබුව කෙනෙකුටවත් මේක තනියෙන් තේරුම් ගන්න බැරි වුණා. මේකේ තරම් ගැඹුරු දෙයක්. මේකේ තරම් සියුම් දෙයක්. එනිසා තමයි මේකට කියන්නේ පටිසෝතගාමී නිපුණන් දුද්දසහනු කියලා. මේක සාමාන්‍ය ලෝකෙ හිතනට වඩා හාත්පසින් වෙනස් උඩුගම් බලන ධමයක් මේක. ඒ වගේම නිපුණන් දුද්දසහනු මේක පඬිත වේදනීය වූ මේක තේරුම් ගන්න දුෂ්කර වූ ඉතාම සියුම් කාරණයක් මේදී. දැන් මේ ධර්මයේ තියෙන සියුම් කාරණා පැත්තකින් තියන බලන්න පින්නතුනි අපි මේ දැන් කියපු උදාහරණය. දැන් මේ කෑම පිඟාන උදාහරණය බලන්න. මේ තරම් සරල දෙයක්වත් අපිට දවසට කීවතාවක් නම් හිතලා තියෙද කියලා බලන්න. ජීවිතේ අවස්ථා කීයන් තමන් බලන්න තමන් කෑමක් කන වෙලාවේදී අර කටේ ලස්සනට තියෙන කෑම ටික මතක් වුණාද කියලා? අර පිඟානේ තියෙන කෑමගේ ලස්සනද කටේ තියෙන කෑම ටික? දැන් පිඟානේ කෑම නම් අනේ හරිම ලස්සනයි සුවඳයි හොඳට හැපෙනවා රසනේ කිය කිය කියනවනේ. ඒ කිසිම දෙයක් තියෙද කටේ තියෙන කෑම ටික? අනේ මෙච්චර රස කෑම ටික පොඩ්ඩක් එළියට අරන් බලන්න ඕන කියලා පිඟානේ පැත්තෙන් තිබුණොත් මොකද වෙන්නේ? තමන්ගේ කටින් ගත්තු කෑම ටික තමන්ට වස්තයි කටට දාන්ති අතින් අල්ලනවා සිදෙන්නේ. බලන්න මේ ඊටාම මේ සුළු දේ තියෙන යථාර්ථය. එහෙනම් පින්වත්නි ඔබ ජීවිතය යම් කිසි කෙනෙකුට හොඳයි කිව්වනම් නරකයි කිව්වනම් දෝෂ ආරෝපණය කළානම් ඊර්ෂ්‍යා කළානම් රාගයක් ඇති කරගත්තනම් මාන්නයක් ඇති කරගත්තනම් ඒ ඔබ මොකක් එකද මේ දෙක කලකල තියෙන්නේ ඔබේම චිත්තචෛතසික ටිකත් එක්ක. ඊට අදාළ රූපයක දන්නේවත් නැහැ. ඔබ හැමදාම යමක් ගැන විවේචනය කරා නම් හොඳයි කිව්වා නම් ආසා කළා නම් මාන්නකාරකමක් ඇති කරගත්තා නම් කාට හරි ඊර්ෂ්‍යා කරා නම් කාට හරි අනුකම්පාව දැක්වුවා නම් දරු සෙනෙහස කියලා දක්වලා ඔළුවත කාලේ දරුවෝ වඩා ගත්තා නම් ඉඹ ගත්තා නම් ඒ හැමදාම අපි කරේ කොහොමද? අර රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං මට්ටමම මෙන්න මේක දැක්කට පස්සේ ඔහු ආර්ය ශ්‍රාවකයෙක් නම් ඔහු ගැන කියනවා අට්ටි යති හරායති jigujjati කියලා. ඒ කෙනාට තමා ගැන දැඩි ලැජ්ජාවක් තමන් ගැන බොහොම jugupsාවක් නැත්තම් තමන් ගැනම තමන්ට පසුතැවිල්ලක් ඇති වෙනවා. අනේ මෙච්චර යථාර්ථයක් තිබිදි මං කොයිතරම් මෝඩ කෙනෙක්ද මගේම චිත්තචෛතසිකයට නේද මෙතෙක් කාලේ බැනගෙන තියෙන්නේ. මෙතෙක් කල ආසා කළ තියෙන්නේ මෙතෙක් කල රාග කළ තියෙන ඔක්කොම කළ තියෙන්නේ රූපය නිරුද්ධ වෙච්ච තැනක මේ මගේම සිත සහ සිතුවිලි ටිකක් එක්ක නේද මේ ගනුදෙනුව කළ තියෙන්නේ කියලා. ඒ නිසා ඉක්මනින්ම මොකද කරන්නේ? ඕකට මතක් වෙනවා අනේ මේ ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ළඟදී මම මෙහෙම මොඩ වෙන හොඳ නැහැ. මේ ආරි සංඝරත්නය ළඟදී මේ ධර්මයේ ළඟදී මම තවත් ඒ තරකටපත් වෙන්න ඕනේ නැහැ කියලා ඉක්මනින්ම මේ අවබෝධයටපත් වෙනවා. යථාර්ථයේ හිත තියෙනවා එක්කම යා අර තමන්ගේ හිතට ඇති වෙච්ච රාග ආදී දුරු වෙනවා විතරක් නෙවෙයි එයා සතුටටපත් වෙනවා. අර කෙලෙස් ටිකෙන් අර අවිද්‍යාවෙන් අර භව තණ්හාවෙන් මිදෙන පමණට යාට තමන්ටම ආධ්‍යාත්මික සතුටක් හටගන්නවා. මෙන්න මේ සතුට පිනොතුනි බොහෝම ඉහළ තැනක තමයි අඛණ්ඩව තියෙන්නේ. මේ සතුට ඉහළ තැනට ආවට පස්සේ අනිත් සියලුම දේවල් වල සතුට තියෙන්නේ පල්ලෙහා මට්ටමේ. දරුව ගැන සතුටක් තියෙනවා නම් තමන්ට තියෙන මිල මුදල් ටික, දේපල ටික, තමන්ගේ රූප සම්පත්තිය, ලස්සන කටහඬ, රන් ආභරණ ටික අනිත් ඔක්කොම ටික තියෙන්නේ පල්ලෙහෙන්. ඊට වඩා ඉහළෙම තියෙන මොකද්ද? මෙන්න මේ අවබෝධය, මෙන්න මේ සිහිය නුවණ, මෙන්න මේකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඇත්තටම පිනතුනේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ තමන් මේ ජීවිතයේ සතුට සැනසීම බලාපොරොත්තු යමක් කරනවා නම් අන්න ඒ සඳහා තමන් මේ වෙලාවේ මොකද කරන්නේ කියන කාරණේ. නැත්තම් තමන් මොහොකටද ප්‍රයෝරිටි එක දීලා තියෙන්නේ? සද්ධා මූලිකා සබ්බේ විකුසලා ධම්මා කියලා කියන්නේ මොකද්ද? තමන් විශ්වාස කරනවා මෙන්න මෙතනින් තමයි අපට ගොඩ යන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි නියම සතුට ලැබෙන්නේ කියලා දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? තමන් ජීවිතේ දවසට වැඩිපුර කාලයක් කැප කරන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක වාසය කරලා. නැත්නම් තමන් දවසට වැඩිපුර කාලයක් හිතන්නේ මොකක් ගැනද කියන කාරණේ. ශ්‍රද්ධාව කියන්නේ පිනතුනේ ඇත්තටම ගත්තොත් දවසට තමන් වැඩිපුර හිතන්නේ මොකක් ගැනද කියන කාරණේ. ඒ කියන්නේ තමන් අද දවසේ ප්‍රමුඛත්වය දීලා තියෙන මොකටද? තමන් ගැනව තමන් බලන්න. ආයි වෙන කට්ටියගේ රෙකමෙන්ඩේෂන් තමන්ට අවශ්‍ය නැහැ. එතකොට ධර්මයට ආවා කියලා බලන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රැක්ටිස් එකට තමයි තමා ප්‍රයොරිටි දීලා තියෙන්නේ. හැබැයි බය වෙන්නේ මෙහෙම කරයි කියලා දරුවෝ ටික දාලා කැලේට යයි කියලා හිතන්න එපා. දරුවෝ ටික ඒ පෝෂණය කරන ටික කරනවා, සාමි බහර යාමන්ට තමන්ගේ වගේ කීම් යුතුකම් ටික කරනවා, රැකිරක් සාධිය කරනවා, කලින්ටත් වඩා හොඳට කරනවා. කලින් එක රස්සාවක් කරා නම් ඇතැම් විට මේ දර්ශනය ලැබුණට පස්සේ අරස්සා දෙකක් කරන්න පුළුවන්. ඇයි ඒ? ලෝභ කමින්ද? නෑ, ඉක්මනට සල්ලි ටිකක් එකතු කළ මේ ධර්මයේ උපරිම ප්‍රැක්ටිස් කරන්න මේ. නිරෝගී කාලේ උපරිම ධනෙ ටිකක් ඉතුරු කළා, එයා ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න තමයි මේ වැඩේ කරන්නේ. ලෝභ කමින් නෙවෙයි. මසුරු කමින් නෙවෙයි. හැබැයි එයා ඒ දේ කරන්නේ ධර්මයේ පුහුණු කරමින්මයි. අන්න ඒකයි වෙනස උවි. ඒක කළ ඉවර වෙලා සතුට ලබන්න හෝ පුහුණුවට යන එක කරනවට අමතරව හෝ මේ මොහොතේ මේ වැඩ පළ කරමින් තියෙන පියවරක් පාසාම ඔහු යන හැම තැනක්ම ඔහුට සක්ම මළුවක් වෙනවා. භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. ඔහු වාඩි වෙන හැම ආසනයක්ම භාවනා ආසනයක් වෙනවා. ඔහු කරන හැම දෙයක්ම දහමස් එක්ක මුසුවෙලා ඔහු සිද්ධ කරනවා. අනේ නිසා පිනොතිනන්නේ දහම්මග අපි පුළුවන් තරම් දුරට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන හි උපරිමයට ළඟාවන්නට සමත විදර්ශනා භාවනා දෙක පුහුණු කරන්න ඕන. සමත කමඨාන 40ක් දේශනා කළ තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම දස අනුස්සතියේදී බුද්ධ අනුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී මේ භාවනා සහ විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව මෙහෙම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ එක ලක්ෂණයක් තියෙනවා සම්ප්‍රසාදන ලක්ෂණය කියලා. ඉතින් උදාහරණයක් කියන උදක ප්‍රසාද මාණිකයක් කියලා. එක්තරා මණිකක් තියෙනවා. ඒ මණික වතුරේ දැම්මහම වතුරේ තියෙන කැළඹිල තියෙන මඩාලි යටට ගිහින් වතුර ලස්සන වෙනවා. වතුර පිරිසිදු වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත විසිරලා තියෙනකොට, හිතේ අකුසල විතරක නීවරණ ආදී තියෙනකොට, අපි ශ්‍රද්ධාව බුදුහාමුදුර ගැන සිහි කරනකොට, ධර්මයේ සිහි කරනකොට, සංඝ රත්නයේ ගුණ සිහි කරනකොට අපේ හිතේ තියෙන නීවරණ කෙලෙස් ටික පල්ලෙහාට එනවා. හිත ලස්සන වෙනවා. එනිසා අපි හිත ලස්සන වෙන භාවනා කමටහන් කීපයක් මෙලක වුණ කරමු. හොඳයි, මේ අවබෝධයක් සහිතව නිතර තමන්ගේ හිත ගැන සිහියෙන් ඉන්න, තමන් ඉන්න ඉරියව්ව ගැන අවධානයෙන් ඉන්න. ඔබ මොන ඉරියව්වෙන් හිටියත් මොන දේ කතා කළත් කමක් නැහැ. හැබැයි ඔබ හැම දෙයක්ම සිහියෙන් කරන්න. හැබැයි සිහියෙන් ඉන්නවා කියන්නේම ඔබේ සතුට ඔබේ පැත්තට ඔබ යොමු කරගෙන තියෙන්නේ. ඒ සතුටෙන් සිහින් ඉන පමණට ඔබටම දැක ගන්න පුළුවන් ඔබේ කතාව හුඟක් අඩු වෙනවා. භාෂා භාවිතය හුඟක් අඩු වෙනවා. මේක තමයි විශේෂ ලක්ෂණය. අපි ධර්මයෙන් බාහිර දෙයක් කතා කරනවා කියලා කියන්නේ අපි ඒ දෙයින් සතුටක් ඉඳෙන අපි යන්නේ. නමුත් ධහමත් එක්ක ඉන්නවා කියන්නේ කතා කරනවා නම් ධම්මීවා කතා හරිවතුන් හිඹාව. කතා කරනවා නම් දහම් කරුණා නැත්තන් ඉහෙඳ ඉන්නවා. අර්ථවත්ම දෙයක් කතා කරන්නේ තමන්ගේ භාෂාවේ විශාල පරිවර්තනයක් වෙනවා මේ ධම්මගේ හැසිරීමත් එක්ක. ඒ නිසා ඔබ කටයුතු කරනකොට ඔබ ගැන බලන නුවණැති අය, ධම්ම ගැන දන්න අය බලන ඔබ කොයිතරම් දුරට ධම්මේ හැසිරෙන කෙනෙක්ද කියලා. ඒක ඔබ ලස්සනට සංවරශීලී වෙවිද්දට විතරක් ඔබ ගැන බලාගන්න බෑ ඒක. ඒක බලාගන්න ප්‍රධාන තැනක් තමයි භාෂා භාවිතය කියන එක. වචන හසුරවන ආකාරය. ඒ නිසා හිත පිරිසිදු නම් අපට අපේ වචන බාහිර දේවලට යොමු වෙන්න බෑ. දහමට අදාළ දෙයක් අර්ථවත් දෙයක්ම වෙන්නට ඕන. හොඳයි, පින්වත්නි, අපි මුලින් බුද්ධානුස්සති භාවනාවෙන් පටන් අරන් අපි ඉදිරි භාවනා කමටහන් කීපයක් අපි පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පහසු විදියට පහසු ඉරියව්වකින් ටික වෙලාවක් ඉන්න පුළුවන් විදිහට වාඩි වෙන්න. ඉතින් ඔබට බිම ඉන්න පින්නතුන්ට ලොකු වාසියක් තියෙනවා. අපිට තියෙන හොඳම ආසනේ තමයි මේ ෆ්ලෝ එක. පොළව තමයි හොඳම ආසනේ. බිම වාඩි වෙන කෙනෙක් ඉතින් එහෙම අමාරු පින්නතුන් පහසු විදිහට ඉන්න කමක් නැහැ. නමුත් බිම වාඩි වෙනවා කියන්නේ ඉතින් ආයි වැඩෙන තැනකුත් නැහැ නේද ඉතින්නේ. බිම හිටියාම ඒ වගේම තමන්ට ඕන විදිහට තමන්ගේ ශරීරය තියාගන්නත් පුළුවන් ඕන වෙලාවා. ඉතින් ටික ටික හරි අපි ආසනයක් හදාගන්න ඕන පිනතුන භාවනාවේදී ප්‍රධාන දෙයක් තමයි ආසනය කියන එක. ඒක පුටුවක වාඩි වෙලෙන්න පුළුවන්. නැත්තම් පොට්ටියක් දාලා වාඩි වෙන්නත් පුළුවන්. අපට ඇඟපැති අමාරු තිබුණත් පිනතුනේ අපි කාලයක් පුරුදු නොවතින් බිම වාඩි වෙන්න අපේ ශරීරය හුරු වෙනවා ඒකට. සමහර අවුරුදු 60 70 විදිහක පුරුදු වෙලා ආරම්භ කළා. එතැන් මිට පෑය 10 12 එක දිගට වාඩි වෙන පුරාම ඉදිරියට තමන්ගේ ආසනේ හදාගන්න සමහර අය. ඒ නිසා ශරීරයේ කැමැති එකපාරම හේතු වෙන්න. හැබැයි හේතු නොවේ අපි පුහුණු කරනකොට එයා සතුට ඊටවස් හේතු නොවේ ඉන්න. අපි මුලින්ම එකපාර කනුවකට හේතු නොවති. ඉතින් හැමදාම හේතු නම් නැහැ ඉන්නේ. නමුත් තමන් ශරීරයේ මට්ටු කළ හිටියොත් තමන්ට හුඟක් ශරීරය පාලනය කරගන්න පුළුවන්. එනිසා තමන්ගේ ශරීරයේ තමන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ බඩමුට්ටු අඩුවෙන් පාවිච්චි කරපු පමණට. එනිසා ඒ සඳහා අපි අවධානය යොමු කරන්න ඕනේ විශේෂයෙන් ධර්මයේ හැදෙන අය විදියට බඩු බාණ්ඩ අඩු වෙන තරමට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට අපිට ඒක පහසුවක් වෙනවා. සා විශේෂයෙන් හොඳ ආසනයක් හදා ගන්නට ඕන. දැන් ඔබ දැකලා ඇති දැමිට ශ්‍රී ලංකාවේ මේ දවස්වල සතිපාසල කියලා තියෙනවා. ළමයි දැන් පුහුණු කරනවා. සතිමත් බව පුහුණු කරන ළමයින්ට. එතැමිට කොළඹ අගනුවර පාසල ළමයින්ට එහෙම හොඳට බැරි වෙන පුළුවන්. නමුත් යාපනයේ සමහර ළමයි ඔබ දැකලා ඇති ළමයි දහස් ගණන් පිට්ටනියවල එක ලස්සනට පේරියට වාඩි වෙලා ඉන්නවා. මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන ළමයි. එනිසා කුඩා කාලේ පටන් අපි දරුවන්ට ප්‍රධාන කාරණා දෙකක් උගන්වන්නට ඕන. එකක් තමයි ඉන්න ඉරියව්ව. සහ එක ඉරියව්වක නිශ්චල වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම. දෙවෙනි කාරණේ තමයි ඇක්ටිව් ලිස්නින් කියන එක. සක්‍රීය හුඟන් දීම කියන එක. දරුවෙක් හදනවා නම් දරුවට මෙන්න මේ කරුණ දෙක පුළුවන් තරම් පුහුණු කරන්න. මොකද දෙක? එක ආසනයක හොඳ ඉරියව්වක වැඩි වේලාවක් නිශ්චලව වාඩි වෙලා ඉඳීම. දෙක, යම් කෙනෙක් කතා කරනකොට දෙයක් කියනකොට හොඳට සාවධානව අහුම්කන් දීම. ඒක තමයි සුවජ කියලා කියන්නේ. මෙන්න මේ ගුණාංග දෙක පුළුවන් නම් දරුවට ඕන තරම් දුරක් ආධ්‍යාත්මික වශයෙන් උත් අධ්‍යාපනික වශයෙන් උත් යන පුළුවන්. මේ ඇක්ටිව් ලිස්නින් එක වර්තමාන හුඟක් අඩු වෙලා තියෙනවා. අපි පාවිච්චි කරන ඩිවයිසස් එක ළඟ ඉන්න කෙනාගෙන අවධානය යන්නේ නැහැ අපි. අපි වෙනම ලෝකෙක ඉන්නේ. අපේට ලෝකෙම යාළුවෝ ඉන්නවා අපි Facebook එකේ. හැබැයි ගෙදරේ කතා කරන්නේ අපිත් එක්ක. යාළුවෝ දහස් ගානක ලිස්ට් එකක් ඉන්නවා. හැබැයි face to face සම්බුණාම කතා කරන්න කවුරුවත් නැහැ. කතා කරන්නේ එතෙන් මිට අම්ම තාත්තා බලන්න කියලා තාචිර සීල බලන්න කියලා යනවා ගිහලා පුඩෝ කවාඩේ ලේට් ෆෝන් එක තියාගෙන ඉන්නේ. මේ මතය අපි කරන්නේ. ඒ නිසා වැත්තටම සාර්ථක නැහැ පිනොත්නි. අපේ සාර්ථකය කියන්නේ අපේ ලිස්ට් එකේ යාළුවෝ හිටින වැඩක් නැහැ. අපි දැක්කම එයත් එක්ක සුහඳව කතා බහ කළා, මොනට මොන බලලා සතුටෙන් එයාගේ සුව දුක් අහලා කතා බහ කළා. එයාට සාවධානව අහුම්කම් දෙන්න පුළුවන් වෙනට ඕන. විශේෂයෙන්ම කවුන්සලින් වලදී තියෙන ප්‍රධානතම ක්‍රියාකාරකම තමයි ඒ කවුන්සලර් අර ක්ලයන්ට් කියන දේවල් හොඳට අහුම්කන් දෙගෙන ඉන්නේ. ඒ අහුම්කන් දීම මෙයාගේ ප්‍රශ්න වලින් 50%ක්ම විසඳන හේතුවක් වෙනවා. ඒ නිසා අද හුඟක් මානසික ආතතින් වලට හේතුව මේ කෙනෙක් අහුම්කන් දෙන සූදානම් නැතිකම. අපි අනිත් කෙනාගේ තියක් අහුම්කන් දෙන සූදානම් නුත් නැහැ. ඒකේ විපාක විදියට අපි කියන දේ අහන්න අනිත්‍ය සූදානම්ුත් නැහැ. බලන්න. අනිත් කෙනෙක් කියන දේක් අහන්න අපි සූදානම් නොවෙනව නම් අපි කියන දේ අහන්න අනිත්‍ය සූදානම්ද? නැහැ. ඒක කර්ම රූපම වෙන්නේ. ඒක හේතුඵල ධර්ම සිද්ධාන්තයක් ඒක. ඒ නිසා මේ ඇක්ටිව් ලිස්නින් කියන එකේ තාම වැදගත් කාරණයක්. ඒ වගේම දරුවන්ට හොඳ ආසනයක් පුරුදු කිරීමත් ඉතම වැඩගත් කාරණේ. දරුවන්ට ආදරේ නම් අපි මේ දෙක කරන්න ඕන. හොඳයි පින්නතුනි. පහසු ඉරියව්වක හොඳින් වාඩි වෙන්න. හොඳයි පිනතුනි ශරීරය සැහැල්ලුවෙන් තියාගන්න. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහි කරන්න. හිසේ සිට පාදාන්තය දක්වා ඒ වගේම දෙපා සිට හිස දක්වා ඉඳගෙන සිටින ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. Relax your body please. Please be aware of your body posture that you are sitting here. From your head to legs and from your legs to head. ඔබේ හිත වර්තමානය තුල තියාගන්න. ඒ සඳහා හිත නාසය ආශ්‍රිතව හෝ උඩුතොල් ආශ්‍රිතව තියාගන්න. Please keep your attention around the nose or upper lip in the present moment. වර්තමානයේ තුල හිත තියාගෙන මම දැන් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නට යන්නේ. ඔබ දැකපු ඔබට මේ මොහොතේ පේන ප්‍රසන්න බුද්ධ ප්‍රතිමාවක් සිහිපත් කරගන්න. මා සරණ ගිය මගේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වන මොහොතෙහි බොහොමනේ වැඩ සිටින ආකාරය හොඳට සිහිපත් කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සිය චිත්ත සංස්කාරය ඉහෙරටම දිනු කරපු මේ ලෝකේ පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නය. උන්වහන්සේගේ ළඟ තිමිච්ච එකිනෙක බුදුගුණ මා සිහි කරන අවස්ථාව. අරහං බුදුරජාණන් වහන්සේ රාගාදී සියලු කෙලෙසුන්ගෙන් දුරු වෙලා සංසාර චක්‍රෙහි අර සිඳලලලා ලෝකයාගේ උතුම් පුදසැලකිලි වලට සුදුසු උත්තමයෙක් වුණා. බහදදන වහන්සේ තුල පැවති මේ උතුම් ගුණයට අපි කියනවා අරහං කියලා. අරහං අරහං අරහං අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ කිසිඳු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ උතුම් සම්බුදු ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ මගේ හිත නාසය ආශ්‍රිතව වර්තමානය තුළ තබා ගනිමින් එකිනෙක බුදුගුණ සිහිපත් කරන අවස්ථාව. මාගේ ස්වාමියෝ ධර්ම ස්වාමියෝ බුදුපියාණන් වහන්සේ මා අභියස සමවත් සුවෙන් වැඩ සිටින ආකාරය මා සිතින් දකිමින් ඒ අසිරිමත් මනුෂ්‍ය රත්නය තුළ පැවති මේ උතුම් ගුණ සමුදාය මා සිහි කරන අවස්ථාව. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ ඉදිරිද ඥාන විපස්සනා ඥාන ආදී මේ උතුම් ඥානයන්ගෙන් ඒ වගේම ප්‍රථම ඥාන ආදී ඥානයන්ගෙන් යුක්ත වුණා. ඒ වගේම සීලය, ඉන්ද්‍රිය සංවරය, හිරියොත්තප්පාදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. මේ උතුම් බුදු ගුණයට අපි කියනවා විඤ්ඤාචරණ සම්පන්න කියලා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ ඊතා සංවර සීලී ගමනකින් යුක්ත වුණා. ඊතාම අර්ථවත් ප්‍රිය වචන කතා කළා. මේ උතුම් ලක්ෂණයට අපි කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප කියන මේ තුන් ලෝකය. එහෙමත් නැත්නම් සත්ව ලෝක, සංස්කාර ලෝක, අවිසංකාර ලෝක කියන මේ තුන් ලෝකය අතැඹුලක්සේ මැනවින් පසක් කළා. මේ උතුම් ගුණයට අපි කියනවා ලෝක විදූ කියලා. ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේ ලොව සිටිය සැඩවර්සු පුද්ගලයන් ප්‍රඥාව නැමති ආයුධෙන් මහා කරුණා නැමති සිසිල් දිය දහරෙන් දමනය කළා, සංවර සීලී කළා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ උතුම් බුදු ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරති කියලා. අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තාදේව මනුස්සානං බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් උතුම් අනුශාසකයන් වහන්සේ වුණා, ශාස්ත්‍රවරයෙක් වුණා. මේ උතුම් ගුණයට අපි කියනවා සත්තා දේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තාදේව මනුස්සානං සත්තාදේව මනුස්සානං සත්තාදේව මනුස්සානං සත්තාදේව මනුස්සානං බුද්ධෝ බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේශිත කීප ආකාරයට අන්නයිගේ අවබෝධය සඳහා මහා කරුණාවෙන් එළවට දේශනා කළා. මේ උතුම් ගුණෙන් අපි කියනවා බුද්ධ කියලා. බුන්ධෝ බුන්ධෝ බුන්ධෝ බුන්ධෝ බුන්ධෝ බුන්ධෝ භගවා බුදුරජාණන් වහන්සේ සසර අනාදිමත් කාලයක් පිරුවා වූ ඒ උතුම් දාන ආදී පාරමිතා බල අනුහසින් මෙලොව වැඩ සිටිය භාග්‍ය සම්පන්නම උත්තමයන් වහන්සේ වඩපත් වුණා. උන්වහන්සේ පිරන් පාලා වසර 2500 ගණනක් ගත වුණත් අදටත් ලෝක පුරා මිනිස් ලොවත් දේව ලොවත් බම ලොවත් උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වනවා. ඒ උන්වහන්සේගේ භාග්‍ය සම්පන්න බව නිසා මේ උතුම් ලක්ෂණයට අපි කියනවා භගවා කියලා. භගවා භගවා භගවා භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරයහං බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපස වැඩ සිටිනවා කියන හැඟීමෙන් උන්වහන්සේ තුල පැවති ඒ උතුම් බුදු ගුණ මෙනෙහි කරන බුද්ධානුස්සතිය වඩන අවස්ථාව අරහං අරහං අරහං අරහං අරහං අරහං නෙතසනසිල්ල බුදුහිමිරුව දැකීමය ගතසනසිල්ල බුදුහිමි හට වැඳීමය සාදු සාදු සාදු. හොඳයි, කිනම් අපි බුද්ධානුස්සති භාවනාවෙන් කරපු වෙලාව. ඉතින් අපේ හිතේ සැනසීම ලබන්නට හිත පිරිසුදු කරන තින භාවනා ක්‍රම අතුරින් බුද්ධානුස්සති භාවනාවේ අප මේ පුහුණු කළේ. ඉතින් බුදුදහමෙහි සමත භාවනා කමඨාන 40ක් දේශනා කළා තියෙනවා. දස අනුස්සති, දස කසින, දස අසුබ, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරයේ පටිපුර මනසිකාරය, ධාතු මනසිකාරය කියලා. ඉතින් මේ බුද්ධ ශාසනයෙන් ලැබෙන අනර්ග ප්‍රතිඵල අපි මේ භුක්ති විඳින අවස්ථාව. ඉතින් අපි මෙහෙම පැහැකදී දෙහකදී මෙහෙම බණක් ඇහුවට මේ ධර්මයේ ලෝකෙට අනාවරණය කරන්නට බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් ලොකු කැපවීමක් කළා. ස්වාමීන් වහන්සේලා වසර 2500 අධික කාලයක් මේක රැකගෙන ඉන්න ලොකු පරිශ්‍රමයක් දරලා තියෙනවා. ඉතින් ඒ වගේ විශාල පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලබන්නට අපත් සසර බොහෝ කාලයක් පින් කරලා මේ බුද්ධෝත්පාද කාලයේ ෂණ සම්පති ලබන්නට අපි වාසනාව සම්පන්න වෙලා තියෙනවා. ඉතින් ඒක ලැබපු අය හැටියට අපට අපේ ජීවිතේ නොයෙක් විදිහේ වගකීම් යුතුකම් ආදිය තියෙනවා. මේ විදිහේ සම්බාධක, ලෙඩ දුක් ආදී නොයෙක් දේවල් අපට තියෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලක්ම අතුරින් ධර්ම ශ්‍රවණයත් ධර්මයේ පුහුණු කිරීමත් අපේ ජීවිතයේ ප්‍රමුඛතම කාර්ය බවට පත් කර ගන්නට ඕන. සැබවින්ම වර්තමානයේ වැඩිපුර ධර්ම ශ්‍රවණය කරන්නේ, දහම පිළිපදින්නේ, දහම වෙනුවෙන් වැඩිපුරම කාලය, ශ්‍රමය, ධනය කැප කරන්නේ උපතින් අබෞද්ධයි. මේකත් අමතක කරන්න එපා. උපතින් බෞද්ධ අපට තියෙන ඇතමිට අභිමානයක් කියලා හිතාගෙන ඉන්න මාන්නයක් විතරයි අපට තියෙන්නේ. අපට වඩා බොහෝ දෙනෙක් මේකින් අද ප්‍රතිඵල ලබන කාලය. නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික බෞද්ධයන් විදියට අපට ලොකු අභිමානයක් තියෙනවා බෞද්ධ ලෝකයේදී. ඊට හේතුව තමයි මේ බුදුදහම වැඩිපුර කාලයක් සුරක්ෂිත කළා, ලෝකයට උරුම කරලා දෙන්න වැඩි කාර්යභාරයක් සිදු කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. එනිසා තමයි ශ්‍රී ලංකාව තුළදීම මේක ග්‍රන්ථාරූඪ කළා, ලෝකයට ප්‍රචාරය කළෙත්. ඒ වගේම වර්තමානයේ බෞද්ධ කොඩිය ශ්‍රී ලංකාවේ නිර්මාණයක් විදිහට ලෝකෙට ගියේ. ඒ දරත් මේ වෙසක් ඩේ කියන වෙසක් කියන පදය සිංහල භාෂාවෙන් ලෝකෙට ගියේ. බෞද්ධයන්ගේ ප්‍රධානතම සමරුදිනේ තමයි වෙසක් දිනේ කියලා කියන්නේ. එනිසා වෙසක් කියන පදය පාලි භාෂාවෙනුත් නෙවෙයි, සංස්කෘත භාෂාවෙනුත් නෙවෙයි, ඉංග්‍රීසි වලින්වත් නෙවෙයි ලෝකෙට ගියේ. අර පුංචි ශ්‍රී ලංකාවේ භාෂාවෙන්, සිංහල භාෂාවෙන් වෙසක් ඩේ කියලා කියන්නේ. ඉතින් ඒ තරම් අපට ඒ අවස්ථාවක් ලැබුණේ බෞද්ධ ලෝකය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් කරපු ඒ කැපවීම දායකත්වය නිසා. ඉතින් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ඒ සේවය කරන්නට අපි අතීත අම්මල සාර්ථලා ලොකු කැපවීමක් කරලා තියෙනවා. එයා දරුවෝ හදද්දී එක ළමයේ කොහොම හරි සාසනයට පූජා කරන්න ඕන කියන හැඟීම තිබුණා. දරුවා ඇතැමිට මව්කුසේ පිළිසඳ ගන්න කලින්ම බාරහාර වෙලා ප්‍රාර්ථනා කළා හොඳ දරුවෙක් ලැබෙන සාසනෙ පූජ කරන්න කියලා. ඒ නිසා තමයි තමන්ට හිටපු දරුවන්ගෙන් හොඳම දරුවා, පින්වන්ත, ලස්සන, හොඳම බුද්ධිමත් දරුවා සාසනෙ පූජ කළේ. ඉතින් එවැනි උරුමයක්, අතීත උරුමයක් තියන අය අපි. ඒක අදටත් පේනොතන හොඳටම පේනවා. ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවෙන් සීමිත වුණාට ලෝකෙට ගිහින වැඩ කරන භික්ෂුන් වහන්සේලා අතුරින් ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලා තමයි ඉදිරියෙන් ඉන්නේ. ඒක ශ්‍රී ලංකා භූමිය තුළ ඉපදීමේ ලොකු පිනක් තියෙනවා, ලොකු භාග්‍යයක් තියෙනවා. ඉතින් ඒක අමතක කරන්න එපා. ඒ අපේ ලොකු අතීත උරුමයක් තියෙනවා. ඉතින් අතීත උරුමේ පිටපස්සේ අපේ අමල තාත්තලා ලොකු කැපවීමක් කළා. ඉතින් ඒ ප්‍රතිඵල තමයි අද ලෝකයේ ධර්මයේ කියලා අද අපි මේ භුක්ති විඳින්නේ. ඉතින් ඒ උරුමයක් අපේ ඉදිරියට රැගෙන යන අතරේදී විශේෂයෙන් වර්තමානයේ අපි මේ දහම් පණිවිඩයේ සැබවින්ම වෙනත් දහම් වලින් මේකේ තියෙන වෙනස තේරුම් ගන්නට ඕන. ඒක ඉතාම වැදගත් කාරණයක්. ධර්මය අපි අහනකොට ධර්මයේ තියෙන සමාන කරුණු වෙනත් ආගම් දර්ශන වලට විද්‍යාවට සමාන වෙන කරුණුත් තියෙනවා. හැබැයි ඒ අතරේ කිසිදු විදියකින් සමාන කරන්න බැරි කාරණා ටිකක් බුදුදහම තුළ තියෙනවා. අපේ කරුණු විශේෂණ අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්නට ඕන. අපි සාමාන්‍ය කියන්නේ පන්සලේ පාලියේ කෝවිලෙන් දැල්වෙන එකම පහ නැහැ කියලා නෙනේ සාමාන්‍ය කියන්නේ. එහෙම නැහැ පිනතුනි. ඒ සමාන පහනකුත් තියෙනව නැත්තේ නේ. නමුත් ඒ හැමතැනම දැල්වෙන පහන්ට වඩා පන්සලේ දැල්වෙන පහනේ වෙනසකුත් තියෙනවා. ඒකත් මතක තියාගන්න. බුදුදහමේ සුවිශේෂී අනන්‍යතාවයක් තියෙනවා. අන්නේ අනන්‍යතාවය අනිවාර්යෙන් ඔබ මනවින් නිවරදිව තේරුම් ගන්නට ඕන. ඒක ඉතාම වැදගත් දෙයක්. ඒක තමයි දේශනා කළේ පුබ්බේ අනුනුසුතිසු ධම්මේසු කියලා. පෙර නොයසු විරු ධම්මසක් මට පහළ වුණා කියලා බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාවෙන්දම කළා. තොටේ කිසිම කෙනෙකුට අහන්න තියා හීනෙකින්වත් දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම පටිසෝධගාමී නිවුණන් දුද්දසන් අනුන් කියලා කියනවා. මේ ලෝකයන් අනිත් ඔක්කොම ශිල්ප ශාස්ත්‍ර විතරක් නෙවෙයි. ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ විතරක් නෙවෙයි. මහා කල්ප 84,000ක් ආයස තියෙන නේවසන්නා නාසඤ්ඤායතනෙට ගියත් ඒ ඔක්කොම දහම අනුසෝධගාමී. ලෝකයන් විදිහට හැල්ල යන්නේ. ඇයි? ඒ ඔක්කොම අවිද්‍යාව පත්‍ය සංඛාර. පුණ්‍ය වි සංඛාර කරත්, ආනන්‍ය වි සංඛාර කරත්, ඒ ඔක්කොම මේ සංසාර චක්‍රය තුල යන්නේ. අවිද්‍යාව තුල යන්නේ. ඒ සංසාර චක්‍රේ නිදහස් වීමක් නැහැ කිසිම දෙයකින්. අන්න එවැනි ලෝකයකට මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන උඩුගම් බලන ධමයක් මේ ධම තුල පැහැදිලි කරනවා. අනේ අනන්‍යතාවය අපි මැනවීම තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් නොගෙන පිනුතුනි අපේ නැද්දක පියවුනොත් අපි නැද්දක පියාගන්නේ අබුද්ධෝත්පාද කාලයක. ඒක මතක තියාගන්න. ඔබ ජීවිත කාලය පුරාම සිල්ලරන් හිටියා වෙන්න පුළුවන්. ඔබ ජීවිත කාලේ පන්සලකම වාසය කරා වෙන්නත් පුළුවන්. හැබැයි මේ දර්ශනයේ ඒ විශේෂ ලක්ෂණය නොසහා ඔබ මිය ගියොතින් ඔබේ ගෙදර බුදු පිළිම වහන්සේලම තියෙනත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබ මිය යන්නේ අබුද්ධෝත්පාද කාලෙක. ඒක හමත කරන්නේ ඒක සුළු කොට කාරණයක් නෙවෙයි. ඒක ඉතාම බරපතල කාරණයක්. නේව සංඥා නාන සංඥා යන ඥානෙට හිත දිනු කළ තිමුණත් මහා කල්ප 84,000ක් අඛණ්ඩව ජීවත් වෙන්න පුළුවන් විදියට අරෝපහතර බ්‍රහ්ම ලෝකෙට හිත පිහිටවගෙන හිටියත් කිසියම් කෙනෙක් මේ දහමෙහි අනන්‍යතාවය අසහ නොගත්තොත් කොහොම යන්නේ අබුද්ධෝත්පාද කාලයක බුදුවරයෙක් නොසිටියේ කාලයක මිය යන කෙනෙක් විදියට. එනිසා තමයි එදා අසිත කාල දේවල සිද්ධාත් කුමාරී ඉපදෙලා මෙහෙල බලන්න ආවනේ. අසිත කාල දේවල කියන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. දවල් කාලේ මනුස්ස ලෝකේ කැම කාලා ආහාරයෙන් පස්සේ දිවා විහරණය කරන බ්‍රහ්ම ලෝකේ කිහිප කෙනෙක්. එහෙම කෙනෙක්. එහෙම කෙනත් මේ කුඩා කුමාරය දැකලා මුලින් සතුටු වෙලා පස්සේ නැතකට කඳුලක් ආවා. ඇයි? ඔහු ගිය දුරට වඩා දුරක් මේ කුඩා කුමාරයා යන බහු දැක්කා. විතරක් නෙවෙයි, ඒ යන දවසේදී තමන්ගේ ජීවිතේ දිනන්න බැරි බව තීරුම් ගත්තා. ඒ දහම අහන්නට. මනුස්ස ලෝකයේ දවල් කැහැම කාලා දිවා විහරණය කරන් බ්‍රහ්ම ලෝකෙ ගිහපු කෙනත් දුකටපත් වුණා මේ ධාම අහන්නට අවස්ථාව නොලැබීම ගැන. නමුත් ඉතිහාසිත කාල දෙවලට වඩා ඔබ වාසනාවන්තයි. ඒ තරම් නෑතම් මිට බුදුරජාන් වහන්සේ සියසින් දැක්කාටත් වඩා ඔබ භාග්‍ය සම්පන්න සමහරලාට. ඇයි ඒ? උන්වහන්සේ අවුරුදු 45 තිස්සේ දේශනා කළ සීලොම දහම තනි ශ්‍රාවකයෙක් ඇතැම් විට සම්පූර්ණයම අහලා නැති වෙන පුළුවන් ඒ කාලේ. නමුත් අද ඔබට සියල්ලක්ම අහන්නට දකින්නට ඔබේ ඩිවයිස් එකට ඔබේ ජංගම දුරකථනයට ඒ මුළු සමස්ත ධර්මයේම ලැබෙන මට්ටමට ඔබ භාග්‍ය සම්පන්නලා තියෙනවා. හයි මීට වඩා දෙයක් නැහැ පිනතුනි ලබන ලෝකේ. එනිසා ලැබෙන තියෙන ඉහළම දේ ඔබ ලැබිලා තියෙනවා. ඔබට අහවල් දෙයක් නැහැ කියලා ඔබට අඳන දෙයක් නැහැ. ඔබට සියල්ලක්ම වෙනත් කෙනෙක්ගේ නොමිල ලැබිච්ච දෙයක් නෙමෙයි. ඔබම ප්‍රීපේඩ් කළා මේ හැම්බෙලා තියෙන්නේ. කලින් ඔබට පින් නැමැති මුදල ගෙවලා ඔබ තියෙන එකට. ඔබේ ළඟට ඔය තේක දෙනකොට තේක දෙන ගණන්ට ස්තුති කරන්න කමක් නැහැ පින් දෙන්න. නමුත් ඔබ ඒකට කලින් ප්‍රීපේඩ් කරලා තියෙන්නේ. ඒ දීපු දාන ආදී පින්කම ආනිසංශ තමයි ඔබ උදේට මෙහෙ එනකොටම උණු උණුවේ කැම වෙලක් හම්බුනේ. ඔබ කලින් ඒකට ගෙවලා තියෙන්නේ. මේ ආත්මෙ නෙමෙයි සසරේදී පින් කරලා එතෙන්ට සුසුම් ලැබලා තියෙන්නේ. හැබැයි ඒක ලැබලා නිකන් යන්න බෑ අපට. ඒකට සාධාරණීත කරන්නත් ඕන. මේ ධර්ම ඉහෙලෙම ශ්‍රවණය කරලා ඉහෙලම පුහුණු වෙ ඉන්නටත් ඕන. ඔබේ ජීවිතයට ඉහෙලම වටිනකම ලබා දෙන්නට ඕන. ඔබේ අම්මට තාත්තට, ඔබේ පාසලට, යුනිවර්සිටියට උඩරිම වටිනකම ලබා දෙන්න. ඒ ලබා දෙන නම් උපරිම ලෙස මෛත්‍රියෙන් ඉන්න. ඔබේ මෛත්‍රිය සිතුවිල්ලට කිසි විලක හානියක් කරගන්න එපා. අනිත් කෙනෙකුට හානියක් කරන්න දෙන්නත් එපා. අම්මා කෙනෙක් දරුවෙක් දැස බලන ආකල්පයෙන් හැම මොහොතෙම හැම කෙනෙක් ගැනම බලන් හුරු වෙන්න. ඒ වගේම ඇසට රූපයක් දකින හැම මොහොතකම ලෝකේ මිනිස්සුගේ රූපය තුළ හිත බැසගෙන දුක් විඳින ලෝකයේ ඔබේ රූපේ නිදහස් වෙලා ඒ රූපේ දකිනකොට මනස පැත්තෙන් දකින හුරු වෙන්න. මේ රූපය මා තේරුම් ගන්නවා කියලා කියන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමින් මම මේක දකින්න කියලා නොනින් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ මනෝවිඤ්ඤාණයත් අහුත්වා සම්බුතං හොතාන වේසති පෙරණති මේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ නැහැ කියලා දකින්න. මේක තමයි ඔබේ ජීවිතේට ලබන් දෙන්න පුළුවන් උපරිම වටිනාකම. මේක තමයි ඔබ මෙලොවට ජනිත කරපු අමර තාත්‍ර ලබා දෙන්න පුළුවන් උපරිම ගෞරවය කෘතඥතාවය. මේ වඩා දෙයක් නැහැ. මේක තමයි අර පාරමිතාර පුපුරපු බුදුරජාණන් වහන්සේට දක්වන්න පුළුවන් ගෞරවය. මේක තමයි අර ස්වාමීන් වහන්සේලාට අවුරුදු 2500ක් රැගෙන ආපු ධර්මයේ රැකපු ඒ ස්වාමීන් වහන්සේලාට කරන කෘතඥතාවයක් මේක. ඒ වගේම ඔබේ ජීවිත ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකමක් මේක. මෛත්‍රිය සහ ප්‍රඥාව උපරිමයෙන්ම පාත්තා ගන්න. හැම මොහොතක්ම තවන හැම පියවරක් පාසාම හැම SPL එකක් පාසාම හැම හුස්ම රැල්ලක් පාසාම මේ අවබෝධය මේ භාවිතය මේ පුහුණු තුළින් උත්සාහ කරන්න. එතකොට ඔබට සලකන අයට මහානීය කුසලයක් වෙනවා ඒක. එහෙම කරනවා නම් ඔබ යම තාත දෙන කොහරි ඉඳගෙන පින් අනුමෝදන් වෙනවා. මේ අම්ම තාත හිතරන්නේ නෙවෙයි. කල්ප ගණන් අම්මල තාතලා අපි දිහා බලාගෙන ඉන්නේ. අපිට උදව් කරපු අම්මල තාතලා. තිනොතිනේ මේ ආත්ම භාවය අම්ම තාත විතරක් නෙවෙයි අපට උදව් කරලා තියෙන්නේ. ඇතැම් විට මේ ආත්ම භාවය අම්ම තාත තමයි අඩුවෙන් උදව් කරලා තියෙන්නේ. මේ ආත්ම භාවයේ අම්මට ඔබේ විඥානය බාර දෙනකම් වැඩ කළ ඊට කලින් අම්මලා තාත්තලා. හරි පරිස්සමෙන් මේ විඥානය රැකගෙන සුගතියට ගෙනල්ලා මේ දුන්නේ ආත්ම භාවයේ අම්මා. ඒ අම්මගේ අතින් හරියට ඒ යුතුයකම ඉට නොවන නම් මොකද වෙන්නේ? ඒ පිරිසිඳගත්ත විඥානේ උපතින්ම මන්දබුද්ධියක වෙන තිමිච්ච විඥානයක් නම් උපතින්ම අන්ධ වෙන තිමිච්ච බිහිර වෙන කිමිත විඥානයක් නම් මේ ආත්ම භාවයේ අම්මට තාත්තලා බාර දුන්නේ මොකද වෙන්නේ? මේ ආත්මභාවයම ඇතැම් විට වෛද්‍ය දෙවියන් මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන් මහාචාර්යවරියක් වෙන්න පුළුවන් ඒත් අපට සාතර වෙනසක් කරන්න බෑ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. අපේ මීට කලින් ආත්මභාවලාමල හුඟක් උදව් කළා අපි මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඇතැම් විට එහෙම උදව් කරන්න ගිහිල්ලා අපිව පෝෂණය කරන්න ගිහිල්ලා සිදුවෙච්ච වැරදි වලින් ඇතැම් විට දුක් ඇති තැන්වල දුක් විඳින වෙනත් පුළුවන් මේලයි. එනස අවුරුද්දට සැරයක් හරි පින්කම් කරන අවස්ථාවකදී ඒ සියලුම අම්ම තාත්ත සිහිපත් කළේ යැත්තන්ට පින් අනුමෝදන් කරවන්න. ඒක ඉතාම වැදගත් කාරණයක්. එනිසායි හැමතෙම පින් වැඩෙන අපි මේ මොහොත අප උපරිම ලෙස පාවිච්චි කරන්න ඕන. ධර්මයට උපරිම ලෙස හැසිරෙන්න ඕන පින්තුනි. ඉතින් මේ ධර්මයේ තරම් වටින දෙයක් අපට මුළු තුන් ලෝකෙම නැහැ පින්තුනි. ඒ ධර්මයේ මේ මොහොතේම දුකෙන් නිදහසන හේතු වෙනවා. ඒක තමයි සම්දිත්‍යක කියලා කියන්නේ. සම්දිත්‍යක අකාලිකෝ කියලා කියන්නේ ඒක. visible results immediately effective කියන්නේ මේක. මේ ඇහැට පේන රූපය මීට සර්ප මොහොතේ කලින් චක්කුංච පටිච්ච රූපේට උපජී චක්කු විඥාන මට්ටමෙන් මුණ ගැහිලා ඒක නිරුද්ධ වෙච්ච මොහොතක මේ වෙලාවේ මේ දරුවා මේ කෙනා මේ කුටුමම තේරුම් ගන්නේ මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝ විඥානේ කියලා මට්ටමෙන් කියලා තේරුම් ගත්තොත් ඒ මොහොතේ දුක නිදහසලින් ඒ මොහොත තුල කිසිම කෙනෙකුට පුළුවන් කම නැහැ ඔබට දුක දෙන්න. ඒ අවබෝධය ඒ නුවණ ඒ සතිමත් භාවයේ ඉන්නව නම් ඒ ඉන්න මොහොතේ අපි දුක නිදහසලින් විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පජානති කියන්නේ මේකයි. ධර්මයේ සාදෘශ්‍යක බව කියන්නේ මේක. මේ මොහොතම දහන නිසා ගන්න අවස්ථාව මේක. ඔබට කෙනෙක් බනිනකොට ඒ සම්ජය ඔබ තේරුම් ගන්නේ සෝත විඥානේ නිරුද්දෙච්ච මොහොතක මනෝ විඥානේ කියලා තේරුම් ගත්තොත් බාහිර කෙනාගෙන ඔබට කේන්ද්‍රයක් හදාගන්නේ මොකද ඒක තේරුම් ගන්න අවස්ථාව සෝත විඥානේ නෙවෙයි. තේරුම් ගන්න අවස්ථාව මනෝ විඥාන අවස්ථාව. තේරුම් ගන්න අවස්ථාව නව කර්ම අවස්ථාව. ඒක අවිද්‍යාවෙන් හිටියොත් ඒක අඥාන චරයක් බවට ගිහිලා ඔබ දුක් විඳිනවා. ඒ මොහොතේ උපරිම සියෙන් හිටියොත් ඒක ඥාන චරයක් බවට පත් කරගෙන විදර්ශනා කරලා දුක නිදහස් වෙනත් පුළුවන්. එසා පිනොතේ දුක් විඳිනවාද? දුක නිදහස් වෙනවාද කියන තීරණය වන්නේ තමයි මතයි. අවිද්‍යාවෙන් දුක් විඳින්නත් පුළුවන්. ඒ මොහොතේම අවිද්‍යාවෙන් නිදහස් වෙලා දුකෙනුත් නිදහස් වෙලා මුළු සංසාර චක්‍රේම නිදහස් වෙනත් පුළුවන්. පින්නතුනි මෙන්න මෙතෙන්ට අපි විශ්වාසය තියාගන්න. මේකට කියන ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධා මූලික සබ්බේ විකුසල ධර්ම කියන්නේ මේකයි. සියලුම කුසල ධර්ම වලට මූලික පියවර මෙන්න මේ ආගෝධ විශ්වාසය. මෙතෙන්ට අපි විශ්වාසය ලැබුවා කියලා කියන්නේ අපි ජීවිතයේ උපරිම ප්‍රැක්ටිස් එක තියෙන මෙතෙන්ට. මීට වඩා අපිට කිසිම දෙයක් වටින්නේ නැහැ. අනේ සියලුම දේවල් තියෙන මීට පල්ලෙහා මට්ටම. අපේ ජීවිතේ උපරිම වැඩිපුරම සතුට ඉහළින්ම ඉක්මනින්ම ලැබෙන්නේ මෙන්න මේ පුහුණුවෙන් කියලා ඉන්න බවට විශ්වාසය ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම පමණයි අපිට කරන් තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වෙච්ච ප්‍රමාණයට විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දිනනවා. ඒ පමණට පීති සම්බොජ්ජංගේ දිනනවා. මේ ධර්ම මාර්ගයේ දුකෙන් යන ගමනක් නේ පින්නතුනි. ඊටාම සතුටෙන් මුළු හදවතම විකසිත කරගෙන හදවත නෙළුම් මලක් වගේ තියාගෙන යන ගමනක් නේද? ඒ විතරක් නෙවෙයි ඒ ගමන පද්මෝපකාර ජීවිතයක් ඒක. විලේ හඩගත්තු විලේ මඩෙන් ඉක්මිල ඉන්න සුවඳවත් මහනෙල් මලක් නෙළුම් මලක් වගේ ඒ පුද්ගලයා මේ කෙලෙස් සහිත සමාජය සුවඳින් වර්ණයෙන් විකසිත කරනවා ආලෝකවත් කරනවා ලස්සන කරනවා. ඒ නිසා ඔබේ ලස්සන තියෙන්නේ ඔබ ඉන්න තැනින් වෙන් වෙලා ඈත ප්‍රදේශයකට කැලේකට ගියට නෙවෙයි. ඔබේ වටිනාකම තියෙන්නේ මේ ගුණාංග ටිකක් දරාගෙන මේ සතිය හා සම්පජාඤ්ඤය උපරිම ලෙස භාවිත කරමින් ඔබ මේ සමාජය තුළම වාසය කරන්න ඕන. එහෙම ඉන්න ඔබේ නිවස ලස්සනයි. ඔබ මලක් වගේ. එහෙම ඉන්න සමාජය ඔබ ලස්සනයි. ඔබේ සමාජය සුවඳවත් කරනවා. එහෙම ඉන්න සිටි එක සින් සිටි එකක් වුණත් ඒක පින් සිටි එකක් කරගන්න පුළුවන් ඔබට. ඒ නිසා ඔබ මේ නගරය අපායට දොරටු විවෘත කරලා තියෙන නගරයක් වුණත් ඔබ ඒක විමුක්තියට ඔබ සුගතියට දොරටුවක් කරගන්නට ඕන. ඉතින් ඒ සඳහා අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මේ සද්ධර්මයේ නිකන් ලැබිච්ච දෙයක් නෙවෙයි. මේක සතර අනාදිමත් කාලයක කරු මහා ප්‍රාර්ථනාවක ඉෂ්ට විපාකයක් මේ වෙන්නේ. ඒ නිසා ඒ උපරිම කුසලයේ භුක්ති විඳින ගමන් ඒ කුසලෙන් උපරිම ලෙස ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. හැම මොහොතක්ම සිහියෙන් නොනින් වාසය කරන්න පුහුණු කරන් තියෙන කාරණා දෙකයි මෛත්‍රිය සතිපට්ඨානය. ඒ දෙකට පදනම වන්නේ සීලය. හැකිතාක දුරට කායික වාචික සංවරය ඇති කරගන්න. ඒ වගේ මේ සඳහා අපට කල්‍යාණ මිත්‍රයන් ඕන කරනවා. ඒ කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්නේ තමන්ගේ තියෙන පරිත්‍යාග සීලීත්වය තිබුණු සමනට. එකන් දානෙ විතරක් නෙවෙයි පින්නතුනි. දානෙ නොයෙක් අදහසකින් අපිට දෙන්න පුළුවන්. මියගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන්න දානෙ දෙන්න පුළුවන්. නමුත් එහෙම දානයක් දුන්නේ නැහැ කියලා පරිත්‍යාගයක් වෙන්නේ නැහැ. දානය පරිත්‍යාගය අතර වෙනසක් තියෙනවා. පරිත්‍යාගය කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය. අපේ සැපත, අපේ කාලය, ශ්‍රමය, ධනය වෙනත් කෙනෙක් වෙනුවෙන් අත්හරිනට ඕන. එහෙම අත්හරින සෝදානම් පමණට අපට ලෝකේ ඉන්න හොඳම කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා. ඒ අත්හරින දේ අපි කරන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වලින් මිශ්‍රිත වෙලා නම් දානයක් දෙන්නේ ලෝභකම් වැඩි කරගන්න නම් මානෙ වැඩි කරගන්න නම් සක්කාය දිටි වැඩි කරගන්න නම් අපට දානෙන් නිසි ප්‍රතිඵල ලැබෙන්නේ. දානේ ඉහෙළම ප්‍රතිඵලය කියන්නේ දානේ පුහුණු කිරීම සමගම හොඳම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනට ඕන. කල්යාණ මිත්‍රයන් මුණ ගැහිච්ච ප්‍රමාණයටයි දානේ සාර්ථක කියලා කියන්නේ. කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණාද කියලා බලන්නේ කොහොමද? හොඳම ධර්ම මැසේජ් එක ලැබිලා තියෙනවා තවන්ට. හොඳම ධර්ම මැසේජ් එක ලැබිලා තියෙනවා කියලා බලන්නේ කොහොමද? හොඳම ධර්ම මැසේජ් එක ලැබිලා තියෙනද කියලා බලන්නේ කොහොමද? ඒ බලන්න සලකුණක් තියෙනවා. යම් කිසි වෛද්‍යවරයෙක් ඔබට කිව්වොතින් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි කියලා. පැය 24 ඊටත් අඩු කාලයක් වෙනලාකුත් එනවා ජීවිතේ. පැය 24 නම් ඒ ටිකක් සැනසීම අපිට 24ෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේක. අන්නේ පැය 24 තුල ඔබ මොකද ප්‍රැක්ටිස් කරන්න කියන කාරණේ. ඔබට පිළිගත හැකි වෛද්‍යවරයෙක් කිව්වොතින් ඔබ තව ජීවත් වෙන්නේ දවසයි. පැය 24 කියලා කිව්වොතින් ඒ පැය 24 තුළ ඔබ ප්‍රැක්ටිස් කරන්නේ මොකද්ද? උත්තරේ මට අවශ්‍ය නැහැ, ඔබම හිතාගන්න. අන්න ඒකෙන් තමයි බලාගන්නේ ඔබට ලැබිච්ච කල්යාණ මිත්‍රයන්ගේ ප්‍රමාණය කොහොමද කියලා. ඒ කියන්නේ ඔබ ජීවිත කාලේ වැඩිපුර අහලා තියෙන මොකද්ද කියන කාරණේ. එතකොට අන්නේ කල්යාණ මිත්‍රත්වයේ මැසේජ් එක ඉහළින්ම ලැබුණා කියලා කියන්නේ මොකද්ද? ඔබ අවංකව පරිත්‍යාග සීලීත්වයෙන් හිටිය කෙනෙක් කියන කාරණේ. ඒ තමයි දානේ කාරණා කිහිපයක් තියෙනවා කල්යාණ මිත්‍රත්වයේ. ඒ තමයි දුද්දදන් දදාති දෙන්න අමාරු දේ දෙන්න පුළුවන් වෙනවන. දුක්කරං කරෝති කරන්න අමාරු දේ කරන්න පුළුවන් වෙනට ඕන. දුක්ඛමං කමති ඉවසන්න අමාරු දේ ඉවසන කෙනෙක් වෙන්නට ඕන. දෙන්න අමාරු දේ දෙන්න පුළුවන් වෙන්න ඕන. ඉවසන්න අමාරු දේ ඉවසන්න පුළුවන් වෙන්නට ඕන. කරන්න අමාරු දේ කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ ඔස්සේ තමයි අපට කල්‍යාණ මිත්‍රත්වයෙන් ලැබිලා ඒ කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති වැසිතිය දහරා අපේ ජීවිතේ නැමැති කන්දට ලැබෙනකොට මුළු ජීවිත ගමනම සාර්ථක වෙලා ඒ සද්ධර්මය තුළින් අපේ ජීවිතය උපරිම ලෙස අපි පෝෂණය කරගන්න. දානෙන් ආරම්භ වෙලා සීලෙන් සෝමමාන වෙලා මෛත්‍රියෙන් හදවත ලස්සන කරගෙන සතිපට්ඨානය තුළින් ප්‍රඥාවෙන් අභිෂේක ලබන මේ උතුම් දහමක් අපට ලැබෙලා තියෙනවා. ඒ නිසා ප්‍රඥාව තුළ උපරිම ලෙස වාසය කරන්න උත්සාහ කරන්න. හැම මොහොතෙම සිහින් ඉන්න. දකින හැම රූපයක් පාසා, ඇසෙන හැම ශබ්දයක් පාසා, දැනෙන හැම ගඳ සුවඳක් පාසා, දිවට දැනෙන හැම රසයක් පාසා, කයට ලැබෙන හැම පහසක් පාසාම උපරිම ලෙස උත්සාහ කරන්න. මේ මං සැප හෝ දුක විඳින්නේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, ජීවා විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් නෙවෙයි. මම මේ සැප හෝ දුක විඳින්නේ මේක තේරුම් ගන්නේ මනෝ විඥාණය කියන කාරණය. එතකොට අපේ හිත බාහිරට නැඹුරු වෙන ගතිය, බාහිර තුල යැපෙන ගතිය, බාහිරට දොස් කියන ගතිය, බාහිරට ප්‍රශංසා කරන ගතිය එන්නේ නඩු වෙනවා. මේක තමයි බාහිර ලෝකෙන් සිත නිදහස් කර ගැනීම. මේක තමයි විමුක්තිය. මේක තමයි ලිබරේෂන්, ඉමැන්සිපේෂන්, ෆ්‍රීඩම්, එනලයිට්මන්ට් කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. ස්ට්‍රෙස් කරගන්නේ උතුම් කුසල දහම්වල බලයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පතේ චිර ජීවනයේ සැලසී වහවහම මේ ධර්මය තුළින් උපරිම ඵල නෙලා ගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාතර සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං, භයං පන්තා ච නින්භයං, සෝකම් පන්තා ච නිස්සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.